බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝල ජාලං සේනේව ලන්ද අරහම් අරහෝති නාමං වන්දාමි බුන්ද මමලම් හදයේ ඩපෙත්වා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස යෝ චේ වංශ සතං ජීවේ දුම්පඤ්ඤෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සේයෝ පඤ්ඤවන්තංස ජායිනෝති සැබෑවත් වාසනාවන්ත පින්තුනි අද දින මේ පින්තුන් මේ භාවනා මධ්‍යස්ථානයේ දහම් මැදුර භාවනා මධ්‍යස්ථානයේ ඒක රාශී වෙලා සතිපතා සෙනසුරාදා දිනයන් සිදු කෙරෙන භාවනාමය ධර්ම දේශනාමය වැඩසටහනට සහභාගී වෙනටයි බලාපොරොත්තු වන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපට අපේ මානසික සුවය ලබා ගැනීමට මඟ පෙන්වපු දහමක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න අහන්න ඒ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න අපට ලැබෙන ප්‍රධානතම ප්‍රතිලාභය මොකද්ද? අපේ හිතේ තියෙන සතුට වැඩි වෙන්නට ඕන. හිතේ තියෙන මානසික දුක් පීඩා අඩු වෙන්නට ඕන. ඒක තමයි අපි ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්මය හැසිරීමෙන් අපි ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. අපට යම්සා ප්‍රමාණයකට අපට මානසික ගැටලු මානසික දුක් පීඩා ඇති වෙනවා නම් ඒකට මොකද හේතුව? අවසාන වශයෙන් ගත්තොත් අපේ හිතේ මොන සිතුවිලි හින්දද එහෙම වෙන්නේ? අපේ හිතේ ලෝභය, ද්වේෂය, මෝහය තියෙන නිසායි අපට දුක් පීඩා තියෙන්නේ. ඒ නිසා අපේ හිතේ යම්සා දුරට ලෝභය, ද්වේෂය, මෝහය අඩු කරගන්නට අපි දක්ෂ වුණා තියෙන්නේ. අපේ හිතේ තියෙන මානසික පීඩා වාග් දුරට අඩු වෙනවා. පින්තුනි අද අප මාත්‍රක වශයෙන් තෝරාගත්තු ගාථාවෙන් සඳහන් වන්නේ යෝචේ වස්ස සතං ජීවේ දුප්පඤ්ඤෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සේයෝ පඤ්ඤවන්තස්ස ජහිනෝ කියලා. යම් කිසි කෙනෙක් සිතෙහි අසමාහිත බව යුක්තව නැත්නම් හිතේ තැම්පත් බවක් නොමැතිව බුද්ධිමත් බවක් නැතුව අවුරුදු 100ක් යම් කිසි කෙනෙක් ජීවත් වෙනවද? අන්න ඒ 100ක් ජීවත් වෙන කෙනාට වඩා වටිනවා හිතේ සමාහිත බවක් තියාගෙන ප්‍රඥාවෙන් ජීවත් වෙන එක දවස වටිනවයි කියන එකයි මේ ගාථාවේ තේරුම. පින්නතුනි අපට එදිනෙදා ජීවිතයේ ප්‍රධාන වශයෙන් අපේ හිතේ තියෙන සතුට නැතිවන්නට හේතුවන්නේ මොකද්ද? එදිනෙදා ජීවිතය ගත්තොත් අපේ හිතේ සතුට අඩු වෙන්නට හේතු වන මොකද්ද? අපේ හිත ඉක්මනටම ගැටෙන්නේ මොකක් හින්දද? ලෝභය නිසාද, ද්වේෂය නිසාද? ඔව්, බොහෝ විට ද්වේෂය නිසා පිනතුනි. හැබැයි ඒ ද්වේෂයේ මුල තමයි ලෝභය. හැබැයි ආසන්නම කාරණේ හැටියට අපිට පේන්නේ ද්වේෂය. දැන් අපට ඇස්ෙන් යමක් පේනකොට අපි අකමැති දෙයක් පෙනුණු ගමන්ම අපේ හිතේ කැළඹීමක්, ගැටුමක් ඇති වෙනවා. ඈ, අපේ කනෙන් අපි අකමැති දෙයක් අහපු ගමන්ම අපේ හිත කැළඹීමට පත් වෙනවා, අසතුටට පත් වෙනවා, අමනාපයට පත් වෙනවා. එහෙනම් පින්නතුනි, යම් කිසි කෙනෙක් මානසික සුවයක් කරා යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන කෙනා විසින් ප්‍රධාන වශයෙන්ම කළ යුතු භාවනාවක් තමයි මොකද්ද? මෛත්‍රී භාවනාව. එනිසා යම් කිසි කෙනෙක් කොයිතරම් දුරට මානසික සුවයෙන් ඉන්නවාද කියලා බලන කරුණවලින් ප්‍රධානම කරුණක් තමයි මොකද්ද? කොයිතරම් දුරට මෛත්‍රිය වඩනවාද කියලා. ඒක මේ පිනතුන් ඔබ ඔබගෙන් අහලා බලන්න. දවසට කොච්චර වතාවක් මෛත්‍රී භාවනාව වඩනවාද කියලා. පිනතුනි, මෛත්‍රී භාවනාව නොවැඩනවා නම් අපි නිවන විමුක්තිය නැමැති සාගරයේ අපි වෙරළටවත් ගිහිල්ලා නැහැ. එනිසා මානසික සුවයක් බලාපොරොත්තු වෙනවා නම් කෙනෙක් ඒ කෙනා විසින් කළ යුතු ප්‍රධානතම දෙයක් තමයි මෛත්‍රිය වඩන එක. සබ්බේ සත්තා භවං සුඛිතත්තා කියලා සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා නිතරම ප්‍රාර්ථනා කරන්න. ඔබ තියෙන පියවරක් පාසා නිතරම අනිත්‍යගේ යහපත ප්‍රාර්ථනා කරන්න. ඇයි අප එහෙම කළ යුත්තේ? ප්‍රධාන දෙයක් තමයි අපේ හිත පිරිසුදු වීමට, අපේ හිතේ තියෙන මානසික සතුට වැඩි වෙන තමයි ප්‍රධානතම හේතුව. ඊටත් වඩා පිනතුනේ තවත් කියනවා, ඇයි අපි මෛත්‍රිය වඩන්න හේතු වෙන කාරණා? පිනතුනේ, මේ අපි සංසරේන ගමනේදී අපට මව්පියන් නොවෙච්ච කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. එක ආත්ම භාවයක හරි අපේ අම්මා තාත්තා වෙච්ච අය තමයි මේ හැම දෙනෙක්ම. මිනිස්යන් අතර විතරක් නෙවෙයි, සතා සිව් පාවතරුණක් වෙනතුනේ අපට දරුවෝ නොවෙච්ච, මව්පියන් නොවෙච්ච කවුරුවත් මේ විශ්වේ නැහැ. ඒ තරම් දිග ගමනක් අපි ඇවිල්ලා ඉන්නේ. ඇතැම් විට අද අපි අපේ ගෙදර දරුවන්ගේ විතරක් සාර්ථකත්වයේ දිනුවා අපි ප්‍රාර්ථනා කරනවා. ඇතැම් විට අල්ලකෝ ගෙදර ළමෙක් විභාගයක් යම සමත් වෙනකොට අපට අපේ දරුවෙක් විභාගයක් සමත් වෙනවා තරම් අපට සතුටක් නැහැ බොහෝ විටනේ. නමුත් වෙනතුනේ යථාර්ථය බලාගෙන ගියොත් අපේ ඉස්සෙල්ලාත්ම බව බලාගෙන ගියොත් හරියට වෙනතුනේ ඇතැම් විට අපේ ගෙදරින දරුවා ඇතැම් විට ආත්ම භාව දෙකක පහක විතර අපේ දරුවෙක් වෙන්න පුළුවන්. සමහර විට පිනොතින අල්ලපු ගෙදර ළමයා කොච්චර වෙනවද සමායට? ඇතැම් විට ආත්ම භාව 10කදී ආත්ම භාව 25කදී අපේම දරුවෙක් ඉච්ච කෙනෙක් තමයි මේ අල්ලපු ගෙදර ඉන්නේ. දැන් අපි අපේ ගෙදරට අපේ පවුලට විතරක් සීමා වෙලා කොටු වෙලා ඉන්න නිසා අපට මේ යථාර්ථය පේන්නේ නැහැ. ඒ නිසා පිනොතුනි, අපි මෛත්‍රිය වඩන්න ඕනේ එක කාරණයක් තමයි අපට මේ සසරේන ගමනේදී බොහෝ දෙනෙක් උදව් උපකාර කරලා තියෙනවා. අපේ මව්දෙමව්පියන් වෙලා ඥාතින් වෙලා හුඟක් උදව් කරලා තියෙනවා. මේකට හොඳ කතාවක් වෙනුත් බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. ඒ අතීතයේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන කතාවක්. එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙකුට එක්තරා දායකාවක් හොඳට සැලකුවා. මේ දායකාව එක්තරා උගත් කෙනෙක් නෙවෙයි, සාමාන්‍ය ගැමි කෙනෙක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේට පිණ්ඩපාතය බෙදන අතරේදී මේ ස්වාමීන් වහන්සේ කරන්නේ මේ දායකාවට බණ කියනවා. ඉතින් අර මෑණියන් ස්වාමීන් වහන්සේට දානේ පූජා කරන අතරේදී තමන්ගේ කටයුතු කරන ගමන් භාවනා කරනවා. භාවනා කළේ පින්නතින අර ස්වාමීන් වහන්සේට වඩා කලින් මේ දායකාව ධානය උපදවාගත්තා, හිත තැම්පත් කරගත්තා. ධානය විතරක් නෙවෙයි, ධානය කියන්නේ ওই ප්‍රථම ධානය, ද්විතිය ධානය ආදී සමතේ දිනු කිරීම ඉහළ මට්ටම් තියෙනවා. ඒ මට්ටම් වලින් ඉහළම මට්ටම වන හතරවෙනි ධානයට ආවට පස්සේ කෙනෙකුට ඕනම් පුළුවන් අභිඥා ලබන්න. අභිඥා කියන්නේ විශේෂ ඥානයක් උපදවා ගන්න පුළුවන්. අනිත්‍යගේ හේත් ගැන බලන්න පුළුවන්, අතීතයේ හිටිය ආත්ම භාව බලන්න පුළුවන්, කෙනෙක් මරණයෙන් පස්සේ උපදින්නේ කොහෙද කියලා බලන්න පුළුවන්. ඒ වගේ විශේෂ ඥානයක් ලැබෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේට කලින් මේ දායකාව ධ්‍යාන ලබා ගත්තා, අභිඥා ලබා ගත්තා. ලබා ගත්තට පස්සේ මේ දායකාව බලනවා, ඇත්තටම මේ හාමුදුරු මෙච්චර සමීප වෙන හේතුව මොකද්ද කියලා. බලලා අර අභිඥා වලින් අතීතයේහි ආත්ම භව ගැන බලන්න පුළුවන් පුබ්බේ නිවාස සංසුති ඥානෙ උපයෝගී කරගෙන මේ මෑණියන් බැලුව මොකද මේකට හේතුව කියලා. බලනකොට මොකද දැක්කේ? ආත්ම භව 99 කදීම මේ හාමුදුරුව මේ මෑණියන්ගේ ස්වාමිය වෙලා ස්වාමි පුරුෂය වෙලා ඒක තමයි මේ හුවාක් බැඳීමක් ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම තවදුරටත් මේ මෑණියෝ මේ සිද්ධිය බලනකොට මොකද දැක්කේ? ඒ ආත්මභාව 99 දීම මේ භාර්යාව විසින් මේ ස්වාමියාගේ ජීවිතයට හානි කළා කියලා. එහෙම සිද්ධියකුත් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ සිද්ධියත් ඔහොම තියාගෙන ඉන්නකොට අර ස්වාමීන් වහන්සේත් භාවනා කරලා ස්වාමීන් වහන්සේ ධානා විඥා ලබා ගත්තා. ලබා ගත්තට පස්සේ ස්වාමීන් වහන්සේත් බැලුවා ඇයි මෙච්චර මේ ධායකව තමන සමීප වෙන්නේ කියලා. එතකොට දැක් අර වගේ ආත්ම බාලු නාමයක්ම තමන්ගේ ස්වාමි දියණිය වෙලා බිරිඳ වෙලා ඉඳලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ආත්ම බාලු නාමයේදීම මේ තමන්ගේ ස්වාමියව මේ ස්වාමීන් වහන්සේ ඒ කාලේ ආත්ම බාවල ඝාතනය කළා කියලා. මේ අතරේදී පින්නතින අර ධායකව බැලුවා මගේ හාමුදුරු අපේ හාමුදුරු දැන් මොකද කරන්නේ කියලා. ඉතින් හිත බැලුවා. අවිඥාවලින් බැලුව බන්නකොට දැක්ක මේ හාමුදුරුවෝ ධානය ලබාගෙන. මේ හාමුදුරුවෝ දැන් අතීත ආත්ම බව ගැන බලනවා කියලා දැනගත්තා. දැනගෙන එතුමිය කල්පනා කළා දැන් හාමුදුරුවෝ මාත් එක්ක අවනාපයක් ඇති කරගෙන දන්නේ කියලා. ඊට පස්සේ හාමුදුරන්ට ඇවිල්ලා කියන හාමුදුරනේ දැන් ආත්ම බව 99ක්ම බැලුවනේ. එහෙනම් සියවෙන එකත් බලන්න කියලා. ගියාත්ම භාවය කොතනද හිටියේ කියන එකත් එහෙනම් බලන්න කියලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ බැලුව බණවර ගියාත්ම භාවයේ මේ හාමුදුරන්ගේ අම්ම මේ අර බහරයාගල හිටිය කෙනාම අම්ම වෙලා. අම්ම වෙලා විතරක් නෙවෙයි ඉතාම දුක් මහන්සියෙන් ඉතාම ආදරයෙන් සෙනෙහසින් මේ දරුවව පෝෂණය කළා. පින්නතුනි එතකොට අර හිතේ ඇතිවෙච්ච වෙනස් බව සම්පූර්ණම නැති වෙලා ගියා. බලන්න පින්නතුනි මේ සසරේන ගමනේදී අපිට බොහෝ දෙනෙක් විවිධ විදියේ ඥාති සම්බන්ධතාවයන් තිමිල තියෙනවා. ඇතැමිට අමනාපකම් යම් යම් විරසක භාවයන් ඇති වුණත් ඒ වගේම තවත් අවස්ථාවකදී බොහෝ සෙයින් උපකාර කරපු අය තමයි මේ. මම මේ උදාහරණයක් විතරයි කිව්වේ. පින්නතුනි මෙන්න මේ කාරණා අනුව කියනවා. අපේ මානසික සුවය සඳහා අපි නිතරම කළ යුතු භාවනාවක් තමයි මෛත්‍රිය භාවනා කියලා කියන්නේ. මෛත්‍රිය භාවනා වඩන කෙනා මෛත්‍රියෙන් නවතින්නේ නැහැ. මෛත්‍රියත් එක්කම සතර බ්‍රහ්ම විහරණම වැඩෙනවා. මෛත්‍රී කියන්නේ මිතුරු භාවය. මෛත්‍රී භාවනා වඩන්න වඩන්න ඒක දිනුවේ ඊළම තත්ත්වය ගැන ධර්මයේ සඳහන් වෙනවා. යම් කිසි කෙනෙක් දකිනකොටම මේ මෛත්‍රී භාවනා දිනු කරපු කෙනාට සිතුවිල්ලක් එනවා. මොන වගේ සිතුවිල්ලක්ද? එකම තමන්ට ඉන්න එකම පුතා ගැන බලන සෙනෙහසක් හැම කෙනෙක් ගැනම ඇති වෙනවා. අම්ම කෙනෙකුට එකම දරුවෙක් ඉන්නවනම් කොච්චර ආදරේද? අම්ම තමන්ගේ පණටත් වඩා ආදරේනේ. ඒ දරුවගේ අඩුපාඩුවක් තිබුණත් අම්මා කියන්නේ නැහැ. කොහොම හරි ඒක සංගවල ඒක අඩුපාඩුව හදා ගන්න බලනවා. ඒ දරුව ගැන විවේචනය කරන්නේ නැහැ පිටතැන්වල ගිහිල්ලා. ඒ දරුවාගේ අයහපත සිහිනකින්වත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ ඒ අම්මා. ඇතැමිට ඒ අම්මා බඩගින්නෙන් ඉඳගෙන හරි දරුවට කෑම ටික දෙනවා. මේක තමයි අම්මා එක දරුවෙක් නෙමෙයි දරුවෝ 10 දෙනෙක් හිටියත් අම්මගේ ස්වභාවයමයි. නමුත් පින්නතුනි එකම දරුවෙක් ඉන්නවනම් අම්මේ දරුවට හුඟක් මාදරේ. පින්නතුනි යම් කෙනෙක් නිතර මෛත්‍රී භානාව වඩනවා නම් ඒතනත්තගේ සිතුවිලි එන කොහොමද? ඕ කෙනෙක් දකිනකොටම වයසෙන් අඩු කෙනෙක් වෙන්න පුළුවන්, වැඩි කෙනෙක් වෙන්න පුළුවන්, දුප්පත් කෙනෙක් වෙන්න පුළුවන්, පොහොසත්ත්වයේ කෙනෙක් වෙන්න පුළුවන්, උගත් කෙනෙක් වෙන්න පුළුවන්, නෝගත් කෙනෙක් වෙන්න පුළුවන්. කවුරු දැක්කත් දකිනකොටම තමන්ගේ දරුවා කෙරේ බලන ඇසින් මෛත්‍රී සහගත දැසින් ඒ කෙනා දෙස බලනවා. පින්නතුනි මෙහෙම අපට බලන්න පුළුවන් නම් අපේ මනසේ ඉන්න පීඩා කොච්චර අඩු වෙනවද නේ? අපි කරන කතා කොච්චර අඩු වේද? දැන් අපි පුද්ගල විවේචනය කරනනේ නේ. කටිය හම්බුනම අඩුපාඩු තියෙනගෙන අපි කතා කරනවනේ. අපි කතා කරලා අපේ හිතේ ඇතැමිට තියෙන මේ ලක්ෂණ නැති කරගන්නවනේ. අපේ හිත අපි යමනාප කරගන්නවා. පින්නතුනි මේ තත්ත්වයන් කොච්චර අපට නැති වෙනවද මේ සිතුවිල්ලෙන් අපට බලන්න පුළුවන් නම්. එනිසා පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සිතේ අසමාහිත බවකින් යුක්තව සිතේ සමාධියක් නැතුව යම් කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා මෙන්න මේ වගේ සමාධිමත් සිතකින් එක දවසක් ජීවත් වෙනවා නම් ඒ තැනත්තාගේ ජීවිතේ වටිනා ජීවිතයක් කියලා. එනිසා ඔබ කැමතිනම් සිතේ සතුටෙන් ජීවත් වෙන්න, සිතේ සැනසීමෙන් ජීවත් වෙන්න කැමතිනම් හැකි තාක් දුරට සියලු සත්‍යෝ සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මේක එක විටම කරන්න අමාරුයි. මුලින් තමන්ගේ අම්මට තාත්තට මෛත්‍රිය වඩන්න. ඊළඟ තමන්ගේ දරුවන්ට මෛත්‍රිය වඩන්න. ඒ වගේම තමන්ගේ ස්වාමි දියණියට ස්වාමි පුරුෂයාට මෛත්‍රිය වඩන්න. ගෙදරින්නට මෛත්‍රිය වඩන්න ඉස්සෙල්ලා. ඊළඟ තමන්ට උදව් කරව තමන්ගේ ගුරුවරුන්ට ඥාතීන්ට මෛත්‍රිය වඩන්න. ඊට පස්සේ මදහත් සත්වයන්ට මෛත්‍රිය වඩන්න. ඊට පස්සේ අහිතවත් අයට මෛත්‍රිය වඩන්න. ඊට පස්සේ තමන්ට කරදර කරපු අය ඉන්නවනම් ඒයටත් මෛත්‍රිය වඩන්න. පින්නතුනි, සාමාන්‍යයෙන් අපට උදව් පදව් කරන අපට අපේ ඥාතීන්ට මෛත්‍රිය කරන එක සාමාන්‍ය දෙයක්. ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි. නමුත් බෝසත්තුරුන්ගේ චරිතය කොහොමද? බෝසත්තුරුන්ගේ ලක්ෂණය මොකද්ද? බෝසත්තුරුන්ගේ ලක්ෂණය තමයි පින්නතුනි, තමන්ට කරදරයක් කරපු කෙනෙක් ඉන්නවනම්, ඒ වගේම තමන්ගේ ළඟම ඥාතීන්ට හානියක් කරපු කෙනෙක් ඉන්නවනම් අන්න ඒ අයට මෛත්‍රිය වඩන්නට ඕන. මේ පින්නතුන් අහලා තියෙන මහා කපි ජාතකය ගැන. මහා කපි ජාතකය කියලා අර බෝසත්ත්වන් වහන්සේ වඳුරේ පස්සෙන් හිටියේ. ඉන්නකොට අර කැලේ මිනිස්සෙක් අතරමං වෙලා වලකින්දල ගොඩගත්තේ. වැලක් දාලා ගොඩගත්තනේ. ගොඩගත්තට පස්සේ මේ මිනිස්සෙට නිින්ද ගියනේ මහන්සියටත් එක්කනේ. අර වඳුරේ ළඟම නිදාගත්තා. නිදාගෙන නැගිට ගම මොකද කළේ? මෙයාට බඩගෙන ඊට පස්සේ මොකද කළේ? හිත නරක කරගන්න එපා දැන්. දැන් ඒක අතීත සිද්ධියක් නේ. ඒ කියන්නේ හිතලා හිත නරක කරගන්න එපායි. පින්නතුන් ඊට පස්සේ මොකද කරේ? අර වඳුරගේ මස් කන ළඟ දිමිටි ගලකින් ගැහුවා. ඊට පස්සේ මේ බෝසත් වඳුර මේ තිරසනෙක් වුණත් පින්නතුන් මේ මිනිස්යාට අමනාපුනේ නැහැ. ඊට පස්සේ කල්පනා කළා මේ මිනිස්සෙගේ තියෙන අනුවණකම නිසා මේක කළේ කියලා. එකපාරම මහන්සියෙන් තමන් ගොළුවත් අල්ලගෙන අතින් ගහට නැගලා මේ මිනිස්යාට ඒ කැලේ ඉඳලා ගමට එන්න අතුවිති කඩකඩ පාර පෙන්නුවා. බලන්න, තිරසංගත සතියක් වශයෙන් අපේ බෝසත්ත්වන් වහන්සේ ඉන කාලේ මිනිස්යන්ට තමන්ගේ ගුණේ දක්වපු හැටි. ඒ නිසා ඒ ශාස්ත්‍රවරයෙක්ගේ ශ්‍රාවකයන් වෙච්ච අපි එහෙනම් කොහොම වෙනවද? අපිත් එහෙනම් ඒ වගේ වෙන්න ඕනනේ. අපට උදව් කරන අපේ අම්මට තාත්තට දරුවන්ට ඥාතීන්ට විතරක් නෙවෙයි. පින්නතුනේ, අපේ මානසික ශක්තිය, අපේ පෞරුෂය, අපේ ආධ්‍යාත්මික ශක්තිය ඉතාම විශාල ප්‍රමාණයෙන් ඉහළට යනවා. අපට හානි කරන කෙනෙකුට මෛත්‍රිය වඩන්න පුළුවන් නම් ඒක ලේසි දෙයක් නෙවෙයි. ඒක දැඩි වීරියකින් කරන්න ඕන දෙයක්. ඒ නිසා පින්නතුනේ, ටිකෙන් ටික මේක හුරු වෙන්න. දවසට විනාඩි 5කින් පටන් ගන්න. මුලදී අපි වාඩි වෙලිනකොට මෛත්‍රිය වඩන්නේ. ඊට පස්සේ අපට ඇවිදිනකොට, මඟතොට යනකොට, වාහනේ යනකොට, බස් එකේ යනකොට අපට මෛත්‍රිය වඩන්න පුළුවන්. හිතේ නපුසල සිතිවිලි පින්නතුනේ ඊට පස්සේ නැහිත හරියට පිරිසිදු වෙනවා. හිතේ සතුට වැඩි වෙනවා. ඒ සතුට, හිතේ තියෙන සතුට තමගේ ශාරීරික නිරෝගී භාවයට බලපානවා. මෛත්‍රිය තියෙනවා නම් කෙනෙක් ළඟ පින්නතුනේ ඒ වගේම යාගේ ළඟ තියෙන ගුණයක් තමයි සතර බ්‍රහ්ම විහරණවල ඊළඟ ලක්ෂණය මොකද්ද? යාගේ ළඟ කරුණාව තියෙනවා. මෛත්‍රිය කියන්නේ මිත්‍රත්වය, මිතුරු බව, හිතවත් බව. ඒ හිතවත් බව තියෙනවා නම් හිතවත් බව තියෙන කෙනෙක් කරදරයට පත් වෙනට යා කැමතිද? යා කැමති නෑ. දුකකට කරදරයට තමන්ගේ මිතුරන් පත් වෙනට කැමති නෑ. ඒ නිසා තමන්ගේ යහළු මිත්‍රාදියෙක් දුකට පත් වෙනකොට ඒ දුකින් මුදවා ගැනීම සඳහා ඕ කරුණාවක් නිතර හිතෙනවා. පිළිඩ දුක්වලට පත් වෙලින් නැහැ හෝ වේවා, වෙනත් කරදරයකට පත් වෙලින් නැහෝ අය හෝ වේවා, උදව්වක් කරන්න පුළුවන් නම් කොහොම හරි උදව්වක් කරනවා. දැන් බලන්න පින්නතුනේ, අපේ රටේ කාර්යාල වලට එමු ගියාම මිනිස්සු කොච්චර කරදරකට මුහුණ පානවද? නේ වැඩක් කරගන්න ගියාමනේ. ඇතැම් විට කොළඹ කාර්යාලයකට එන්නේ ඇතැම් විට කුරුණෑගල, අනුරාධපුරයේ පොළොන්නරුව ඉඳලා. ආවට පස්සේ ඇතැම් විට ඒ ඉන්න කෙනා එක්ක මගහැරලා යනවා, එක්ක කල් දානවා, එක්ක පසු කරනවා. කොච්චර වෙහෙසක්ද නේ? පින්නතුනේ, එන කෙනෙක් කෙරේ තමාගේ ළඟට සේවයක් ගන්න කෙනෙක් එනවා නම් සලකන්න තමා. ඇතැම් විට මේ පින්නතුනේ රැකී රක්ෂා කරන ඇති පුලුවන් තරම් පින්නතුනේ උපකාරයක් වෙන්නේ ඉන්න අයට. අපේ රටේ අතීතයේ හිටිය අය මහාමග යන මිනිසුන්ව වතුර බොන්න පින්තාලි තියලා තිබ්බනේ. දැන් උනත් පින්නතුනේ අපේ රටේ නම් ඒව නැහැ. පිට රටවල සමහර බැංකුවල, සමහර කාර්යාලවල වතුර තියලා තියෙනවා. වතුර විතරක් නෙවෙයි, තේ කෝපි තියලා තිනු වෙන කෙනාට බොන්න. ඇතැමිට බැංකුවට එන අය වගේම පින්නතුනේ සමහරට කාර්යයන් හිඟන්නොත් ඇවිල්ලා අර බැංකුවට ඇවිල්ලා තේ එකක් දීලා යනවා. අර බැංකුව යම් බුත් කියන්නේ නැහැ. ඔයා බැංකුවට නෙවෙයි, ඔයා හිඟන්නේ කියලා එළියට දාන්න. එයාටත් දීලා යන්න දෙනවා. පින්නතුනි, අපේ අතීතයේ අපේ ළඟ තිමිච්ච ලක්ෂණ මේ. දැන් අපෙන් ගිල් ගිලා වෙනත් පැයට මෙව ගිහිල්ලා. දැන් කාලේ උනත් පින්නතුනි තමන්ගේ ගෙදර ඉස්සරහා තාප්පු උනත් වතුර ජොග්ගුවක් කෝපයක් තියලා තියන පුළුවන් නම් කියලා කියන්නේ. ඒක තමන්ට වියදමක් යන්නේ නැහැ. කෙනෙක් දැක්කහම සතුටක්, තමන්ට උනත් කෙනෙක් ඇතැම් විට නොවෙන්න පුළුවන්. තමන්ට ඒක භාජනයේ තියෙනකොටම තමන්ට ඒක කුසලයේ වෙනවා. අනිත් කෙනෙක් පින්නතුනි යහපත සුළුවෙන් හරි කෙනෙකුට කරන්න, කෙනෙක්ගේ දුකේදී උපකාරයක් කරන්න බලාගෙන ඉන්න. බොහෝ දෙනෙක් පිනතුනේ දුරබැහැර ඉඳලා ලෙඩ දුක් හැඳිලා කොළඹට එනවා. බොහෝ අසරණ වෙච්චය ලෝකේ ඉන්නවා. ඒ නිසා විශේෂයෙන් තමන්ගේ ළඟට සේවයක් ගන්න එනවා නම් කෙනෙක් යාට උදව්වක් කළ පුළුවන් තරම් නීත්‍යානුකූලව, නීතියෙන් පිට නෙවෙයි, නීත්‍යානුකූලව කරන්න පුළුවන් උපකාරයක් කරන්න තමන්ගේ ළඟ. අනිත්‍යගේ දුකේදී පිහිට වෙන්නේ. ඒකේ පිහිට අපිට පිනුතුනේ කොහෙන්ද එන්නේ? එයාම අපට අයිනවද සලකනවද? එයා සලකන්නේ නැහැ පිනුතුනේ. අපට ඒ කරන සැලකිල්ල අපට වෙනත් වෙනකින් කොහෙන් හරි අපට අවශ්‍ය වෙච්ච නැති වෙනවා. දැන් අපේ අම්මට තාත්තට වයසට ගියාම අපි සැලකුවට පස්සේ අපට අම්මට සලකනවද? අපට අම්මට සලකන්නේ නැහැ. අපට කොහෙන් සැලකිලි එන්නේ? අපේ දරුවෝ ඒක හොඳට බලාගෙන ඉඳලා දරුවෝ අපට සැලකනවා. සමහර දරුවෝ නැති වුණත් පින්නතුනේ අපේ ඒ පින නිසා අපි විවාහ නොවී හිටියත් ඇතැමිට දරුවෝ නොහිටියත් වෙන පිට කෙනෙක් අපිට අවශ්‍ය වෙලාවේදී පිහිට තියෙනවා. මේක තමයි කර්ම ධර්මයේ ස්වභාවය. එනිසා තමන් අනිත් අයට ලෝකෙට තමන්ගේ දෑතින් පිහිට වෙලා හිටියොත් පින්නතුනේ තමන් අසරණ වෙන්නේ නැහැ. තමන්ට ඒක ditta dhamma වේදනිය වශයෙන්ම තමන්ට ඒ ඥානසංස ලැබෙනවා. එතකොට මෛත්‍රිය තියෙන කෙනා කියලා නම් මෛත්‍රිය විතරක් නෙමෙයි කරුණාවක් තියෙනවා. අනිත් ඇගේ දුකෙදි පිහිට වෙනවා. ඒ වගේම මුදිතා ගුණයක් තියෙනවා. මුදිතාව කියලා කියන්නේ මොකද්ද? ඕ වෙනත් කෙනෙක් දිනු වෙනකොට සතුට වෙනවා. පිනුතුනේ සමහරයට අඩු වෙන්නේ මේක. සමහරය සතුට වෙන්නේ වෙනත් අය දුකට පත් වුණාට පස්සේනේ. පිනුතුනේ යම් කිසි කෙනෙක් සාර්ථක වෙනකොට වෙනත් දරුවෙක් විභාගයක් සමත් වෙනකොට රැකියාවක් ගන්නකොට ඉගෙන ගන්නකොට Taman පුළුවන් මට්ටමේ සතුට වෙන්න උදව්වක් කරන්නේ ඇයට. ඒක පින්නතුනේ තමන්ගේ මානසික සුවයට හේතු වෙන දෙයක්. මොකද පින්නතුනේ ඒ දරුවනොත් අතීත කාලයට හැමිට අපේ දරුවෙල හිටියා. එනිසා තමන්ගේ දරුව විඳින සතුටම අනෙක් කෙනෙක් දින වෙනකොට සතුට වෙනවා. ඒ වගේම තමන්ට වැඩිපුර මිල මුදල් තියෙනවා නම් දුප්පත් ළමයෙකුට අවුරුද්දකට පස්සේ හරියක් පොඩි ටිකක් කරන් දෙන්න. උදව්වක් කරන්න, සෙරපු වුටම කරන් දෙන්න. ඇතැමිට ඔබේ දරුවන්ට දරුවෙකුට ඇතැමිට සපත්තු කෝටම් 25ක් විතර අනන් දෙලද මේ වනටනේ. ඇනෝසෝට අරන් දෙලදී 100කට වඩානේ. දරුවට මතකද ඒවා? දරුවට ඒවා මතක නැහැ. නමුත් ඔබ පිට දරුවෙකුට බලන්න එක සපත්තු කෝටමක් එක ඇඳුමක් අරන් දෙන බලන්න. ඔබට ජීවිත කාලෙම මතකයි. ඒ දරුවටත් මතකයි. ඇයි ඒකට හේතුව? වෙනසනේ තමන්ගේ දරුවට දෙයක් දෙනකොට එච්චර අමාරුවක් නැහැනේ. තමන් උපකාරමක වේදන් කරනවා. නමුත් වෙනත් දරුවෙකුට එහෙම දෙන්න ගියාම වේදන් කරන්න සූදානම්ද? එහෙම බෑ පිනුතුනේ. ඒක ලොකු මානසික යුද්ධයක් කළා තමයි ඒක කරන්නේ. ඒක බොහොම අමාරුවෙන් කරන්නේ. අන්නේ අමාරුවෙන් කරන දේ තමයි පිනුතුනේ මතකයේ තියෙන්නේ, මතකයේ රැඳෙන්නේ. ඒ මතකයේ රැඳෙන්නේ අමාරුවෙන් කරපු දේ පිනුතුනේ තමන්ගේ දරුවන්ට කරපු උදව්වට වඩා ලොකු කුසලයක්, ලොකු පිනක්. ඇතැම්මිට ඒක සුගතිගාමි වෙන්න තරම් ප්‍රබල කුසලයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ දරුවම සාර්ථක වෙන්න, තමන්ගේ දරුවා මේ ලෝකෙදීම සාර්ථක වෙන්න ඒක හේතුවක් වෙනවා. එනිසා සමහර බුද්ධිමත් ශ්‍රද්ධාවන්ත අම්මල තාත්තලා තමන්ගේ දරුවන්ගේ උපන්දින වලට කරන්නේ ඒ වයසේින සමායට දුප්පත් දරුවන්ට සැලකන පොත්පත් අරන් දෙනවා, නැත්නම් ළමා වාටුවකට ගිහලා සැලකනවා, ඒ ළමයිට සංග්‍රහයක් කරනවා. ඒව කරනකොට තමන්ගේ දරුවන්ට අත්‍යහපත වෙනවා. එතකොට මෛත්‍රිය වඩන කෙනා මෛත්‍රිය තියෙන්න ඕන, ඒ වගේම කරුණාව තියෙන්නට ඕන, මුදිතා ගුණය අනිත්‍යය දිනනකොට සතුට වෙන්නට ඕන, ඒ වගේම උපේක්ෂා ගුණය. උපේක්ෂාව කියලා කියන්නේ මදහත් බව. සමහර විට අපි උනන්දු වුණත් මහන්සි වුණත් සමහර කෙනෙක් අපට සාර්ථක කරන්න බෑ. ඒ වෙලාවදී අපි උපේක්ෂා සාගත වෙන්න වෙනවා. ඒ වගේම කෙනෙක් දිනු වෙලා ඉන්නවා නම් ඉතින්දි උපේක්ෂාවටපත් වෙනවා. මෙන්න මේ දුක සැප දෙකේදීම මදහත් ස්වභාවයක් ඇති කරගන්න එක තමයි උපේක්ෂාව කියලා කියන්නේ. දිනුතුනි මෙන්න මේ ගුණ හතර දිනු වෙනවා නම් අපේ හිත හුවා ලක්ෂණ වෙනවා. මේවට කියන්නේ හිතට පිරිකර කියලා, හිතට පරිස්කාර කියලා. හිත අලංකාර කරන දේවල් කියලා. අපි බොහෝ විට අපේ ඇඳුම් අලංකාර වෙන දේවල්, අපේ රූපය, අපේ මුහුණ අලංකාර වෙන දේවල් අපි හුඟක් කරනවානේ. අපේ ගෙදර අලංකාර කරගන්න, වාහනේ අලංකාරය කරගන්න, ගෙදර දොර අලංකාර කරන්න හුඟක් දේවල් කරනවානේ. නමුත් මේ අලංකාර කරන දේවල් ළඟ අපි බොහොම පොඩි වෙලාවෙම ඉන්නේ නේද? දැන් ගෙදර අලංකාර කරාට පැවිදි හැතරම ගෙදර දෙන්නේ අපි. නෑ නේ නේ. ඇතැම් විට තමන්ගේ ශරීරය අලංකාර කරයි කියමු බලන්න. ශරීරය ගැන තමයි නිතරම හිතෙනවද? දැන් ඔබ බලන ඔබ ලස්සන ඇඳුමක් ඇඳගෙන ඉන්නවා කියලා. අපි කොහොමද දවස් හතක් ඇඳන් හිටියා කියලා. ඔබට දවසේම හිතෙනවද මම ලස්සන ඇඳුමක් ඇඳගෙන ඉන්නේ කියලා? හිතෙන්නේ නැහැ නේ. හිතුවත් මේක මතක් වෙන්නේ නැහැ. ඇතැම් විට ඇඳුමක් තියෙද කියලා මතකයක් නැහැ නේ. ඒක තමයි හැටි ඇත්ත. මේක මතක් කරොත් තමයි මෙන්න මේ ඇඳුම් ටික තියේ, දැන් මම මේ ඇඳුම ඇඳගෙන ඉන්නවා කියලා මතක් වෙන්නේ හිතුවොත්. ඒක තමයි ස්වභාවීයතේ ස්වභාවයක. නමුත් පින්නතුනි මේ වගේ කුසල සිතුවිලි අපේ හිත පුරවාගෙන හිටියොත් කොහොමද? හැම වෙලාවෙම මේ කුසල සිතුවිල්ලත් එක්ක ඉනිහිත ලක්ෂණ. ඒකට හැම වෙලාවෙම අවදින් ඉන වෙලාව විතරක් නෙමෙයි පිනතුනි. මෙන්න මේ අපේ හිත දිනු කරන ස්වභාවය බවංග සිතට යනවා. බවංග සිතට කියන්නේ හිතේ යටි ස්වභාවය. අපි නිතරම බාහිර ඇස් කන ආසා දින්දිර වලින් අරමුණක් ගන්නවා, ගත්ත ගමන් ශනිකව නැවත හිත බවංගයට යනවා. අන්නේ බවංග හිත තමයි අපි නිදිය ගන්න වෙලාවේදී ක්‍රියාත්මක වන්නේ. අපේ ඇස් කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රියන් වලින් ඇතිවන පංච විඥානෙ නිරුද්ධ වෙනකොට මනින්ද්‍රිය ඔස්සේ ධර්මාලම්බණයක් විදිහට තමයි මේක ක්‍රියාත්මක වන්නේ. අන්න ඒ වෙලාවේදී තමයි පින්නොතින් අපේ හිතේ නියම ස්වභාවය තියෙන්නේ. අපි යන්නේ ඇටට උදව් කරලා තියෙනේ ඔක්කොම පේන ගන්නවා. අපි කවුරු හරි එක හඬ වෙලා තියෙනවා නම් ඔව් හීනෙදි තරඬ වෙනෝනේ. හීනෙදි එක එකයි පේනවනේ බලන්න. ඇතැම් විට අපේ දරුවෝ පේනවා. ඒ අතරේ දරුවට කවුරු හරි කරදරයක් කරපු කෙනත් පේනවා. දරුවන්ට උදව් කරපු කෙනත් එන්නේ අතරේ ඉන්නෝ පේනවා. ඔබ කාට හරි උදව්වක් කළා කියලා නම් ඒකත් පේනවා. ඒ ඔක්කොම ටික එකට ඒ යටි සිතේ තියෙන ටික බමංගෙ හිතේ තියෙන ටික එකට පෙන්නනවා. මේක තමයි පින්නතේ නියම ස්වභාවය අපි. ඒ නිසා තමන්ට සිහිනේදී තමන්ට හොඳ සිතිවිලි හොඳ සිහින පේන්නේ තමන් මේ වගේ පින් සිතිවිලි නිතර ඉන්නකොට. ඒ නිසා මානසික සුවයක් බලාපොරොත්තු වෙනවා නම් අපි කළ යුතු ප්‍රධානම කරුණක් මොකද්ද? නිතර මෛත්‍රිය වඩන්න. දවසට විනාඩි 5කින් පටන් ගන්න. සීල සත්ත්ව සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා පටන් අරන් විනාඩි 5 විනාඩි 10 කරන්න, විනාඩි 15 කරන්න, විනාඩි 20 කරන්න. පිනුතුනි කාලය අපතේමක් වෙන්නේ. දැන් මේ පිනුතුන් ගෙදර වැඩ කරනකොට ගෙදර කෑම වෙනවා කියමු. ඔබ කී දෙයක් ඉතිහිත දේවල් සිදු කරන්නේ? ඔබ ගමනක් යන්න බලන්න. නිතරම හිතනවා මම මේ ගමන යනවා ගමන යනවා ගමන යනවා කියලානේ. බස් එකේ නැගලා ලෝකෙම දේවල් හිතනවා නේ. අන්න ඒ හිතන වෙලාවට පින්නතුනේ ඒ සිතට තමයි මේ අපි විවේකයේ දෙන්න මේ පින් සිතිවිලි අපි ඇති කරගන්නේ. එතකොට තමන් ගමනක් යනවා භාවනාවකුත් කළා කියන්නේ. පින්නතුනේ භාවනා කරන්න වෙලා නැහැ කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. බණහන්න වෙලා නැහැ කියලා කියන්න පුළුවන්. නමුත් පින්නතුනේ භාවනා කරන්න වෙලා නැහැ කියලා කියන්න බෑ. ඔබට හුස්ම ගන්න වෙලාව තියෙනව නේද? හුස්ම ගන්න වෙලාව තියෙනවා නම් පින්නතුනි භාවනා කරන්න වෙලා නැහැ කියලා කියන්න බෑ. පින්නතුනි හුස්ම ගන්නවා වගේ වැඩක් තමයි භාවනා කරනවා කියලා කියන්නේ. ඒ නිසා හැම මොහොතේම අපට සම්මා සතියෙන් ඉන්න පුළුවන් නම්, හොඳ අරමුණක ඉන්න පුළුවන් නම්, නිතරම තමන් කුසලයේ ඉන්නේ, නිතරම තමන් භාවනාවක ඉන්නේ, ඒ ඉඳීමත් එක්කම පින්නතුනි තමන්ගේ සමස්ත ජීවිතයට මේක බලපානවා. ඔබ උපයන වැටුපට වඩා, ඔබ ගොඩ ගහ ගන්න උපයා ගන්න ධනයට වඩා මේ මානසික සුවය හුඟක් වටිනවා. එනිසා පින්නතුනි මෛත්‍රී වැඩීම අපට අපේ ජීවිතෙන් අපි ප්‍රයෝජන ගැනීමක් වෙනවා, අපේ හිතේ කුසලයේ වැඩි කර ගැනීමක් වෙනවා. ඊළඟ කාරණේ තමයි පින්නතුනි ප්‍රඥාවන්තව ජීවත් වීම. දැන් එක පැත්තකින් ධ්‍යාන වඩන්න ඕන, හිත තැම්පත් කර ගන්න ඕන, අනිත් අතින් ප්‍රඥාව දිනු කර ගන්නට ඕන. බුදුදහමේ ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? ප්‍රඥාවේ කොටස් දෙකක් තියෙනවා. අපි ගිය පොය දැක් සාකච්ඡා කළා. ප්‍රඥාවේ එක කොටසක් තමයි කම්මසකතා සම්මාදිටිය කියලා කියන්නේ. කර්මය ගැන තියෙන අවබෝධය. මොකද කර්මය ගැන තියෙන අවබෝධය කියලා කියන්නේ? අපේ හිත පිරිසිදුව යමක් කළොතින් තමන්ට සැප විපාක ලැබෙනවා. තමන්ගේ හිත අපිරිසිදුව මොකක් හරි කළොතින් තමන්ට ඒකෙන් දුක් විපාක ලැබෙනවා. මෙන්න මේ අවබෝධය ප්‍රඥාවෙහි පළවෙනි පියවර. දැන් මේක අපි හුඟක් දෙනා ගලඟ තියෙනවා. මේ කම්මස්සකට සම්මාදිටිය කියන එක නිසා තමයි අපි දාන සීල භාවනා පින්කම් කරන්නේ. මේ අවබෝධය තියෙනවා නම් පින්නතුනේ අපි හැකිතාක් දුරට සබ්බ පාපසකරණං කියපු විදිහට අකුසලලින් මිදෙනවා, පව්වලින් මිදෙනවා. ඇයි අපි අකුසලලින් මිදෙන්නේ? අනිත්‍යයට බය නිසාද, නීතියට බය නිසාද? නෑ පින්නතුනේ, අපි මේ අකුසලලින් මිදෙන්නේ අපේම හිතේ මානසික සුවයට. අපිට ඒක කළොතින් ඒ ගැන හිතනකොට අපිට පස්සේ මානසික ලොකු පීඩාවක් එනවා. දැන් බලන්න අපේ වචනයෙන් යම් කිසි කෙනෙක්ගේ හිතේ දෙන අපි මොනවා හරි කිව්වොතින් තමන්ට මේක දුකක් නේ පස්සේනේ. කවුරු හරි ඔබගේ හිත පීඩාවට පත් වෙන වෙලාවේදී ඔබ නිහඬව හිටියොතින් ඒ වෙලාවේ කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි මොඩයි කියලා. හැබැයි පින්නතුනේ අපිට බලන්න පස්සේ ඒ ගැන හිතනකොට ලොකු සතුටක් නේ. අනේ මං යාට ඒක ටික කිව්වේ නෑනේ. ඇතැම් විට ඒ බැනපු කෙනාට දුක හිතෙනවා. පස්සේ අනේ මං නොකී හිටිනම් මේක හොඳයි කියලා. පින්නතුනේ අපිට බොහෝ විට අපට අඩුපාඩු වෙන්නේ අපේ ශරීරයට වඩා. අපේ වචනේ, අපේ වචනේ. ඒ නිසා වචනේ සිදුවන වැරදි හතරක් තියෙනවා. ඒ නිසා වෙනතුන හැකියතාව දුරට වචනේ සංවර කරගන්න, වචනේ පාලනය කරගන්න. ඒක තමයි ලොකු මානසික සුවයක් වෙනවා. ඒතර අකුසලෙන් මිදෙනා වගේම වෙනතුනේ හැකියතාව දුරට පින් සංකරන්න. දාන, සීල, භාවනා කියන පින් දාන හැකියතාව දුරට කරන්න. මේක ඉතාම සුළුවෙන් අපට ආරම්භ කරන්න පුළුවන්. තමන්ගේ ගෙදරට එන කුරුල්ලන්ට කෑම ටිකක් දෙන්න පුළුවන්. ඔබ උදේට නිවල් සහදන කෑම ටිකෙන් ටිකක් බුද්ධ පූජාවට පිරිසිඟට වෙන් කරන්න පුළුවන්. එතන ඉඳන් පිනතුනි මේ කුසලිය අපට ආරම්භ කරන්න පුළුවන්. සමහර අයත් ගෙදර කැමිට බුද්ධ පූජාව තියෙන බයයිනේ. සමහර අය කියන එක දවසක් තිබ්බොත් හැමදාම තියන්න ඕන නේද කියලා. එහෙම එකක් නෑ පිනතුනි. Tamanට පුළුවන් වෙලාවට තියන්න. නොතිබ්බයි කියලා බුදුහාඳුර අමනාප වෙන්නේවත් එහෙම කාටවත් මේ දඬුවම් දෙන්නේවත් නෑ. පුළුවන් දවසකට තියන්න. එක දවසක් හරි ජීවිත කාලේ එක දවසක් හරි තියන්න. එක දවසක් තිබුණොත් එක දවසට පිනක් වෙනවා. දවස් 10ක් තිබුණොත් 10ක පිනක් සිද්ධ වෙනවා. කලින් දාණය සූදානම් කරගත්තු දවසට තීරිතයකට හරි බුදුහාඳුර වෙනින් දාන ටිකක් වෙන් කරන්න. ඒක වෙන් කළා ඊට පස්සේ ඒක අහක දානකොට ඉහළ තැනක පොඩි ලෑල්ලක කුරුල්ලන්ට එහෙම දෙන්න. පිනුතුනේ ඒක තමන්ගේ අපල එහෙම දුර වෙන හොඟක් හොඳ පින්කමක් කියලා කියනවා. ඔය සතු සිව් පවුන්ඩ කෑම දානද නිකන් කුණු කූඩේට අහක දාන්නේ වේටික. ඒ ටික පිනුතුනේ සතේ කොට පින් වැඩෙන විදිහට දාන්න. ඒ විතරක් නෙමෙයි අපේ බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙනවා තමන් ඉඳුල් පාදනේ හොදනකොට තමයි ඒක සීනිජයකට හේතුවක් කමන්නේ. අනේ මේ ඉඳුල් ටික සතෙකුට ආහාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඒක දාන්න. උණු වතුර ටිකක් සීනිජයකට දානවා නම් ඊට කලින් අල්ල වතුර ටිකක් දාලා දාන්න. නිකම් උණු වතුර ටික එකපාර හලන්න එපා. පින්නතුනේ මේ හැම මොහොතෙම අපේ හිතේ කුසලයක් දිනු වෙන්නේ. ඒ නිසා ගෙදර බත්තට කිහිපයක් සතෙකුට දාන එකේ ඉඳන් පින්නතුනේ ටිකෙන් ටික අපිට මේක දිනු කරන්න පුළුවන්. සමහර ත්‍රිවිලවල වැඩ කරන්න ආ ඉන්නවා. සමහර විට මාසයකට දවසක් කෑම පාර්ශ්වයක් දෙනවා කාට හරි කියලා. සමහර අපි දැකලා තියෙනවා මාසෙට දවසක් පොහොව දවස්වලදී අනිත් අය පොහොවට සිල් ගන්න අය එක්ක යන සල්ලි ගන්න නැහැ. සමහර එහෙම වැඩ කරන්න ආවෙන්නේ. සමහර අය දවසට එක හයර එකක් නිකන් යන දුප්පත් කියන කෙනෙක්ගේ. එහෙමයි ඉන්නව වෙනසට. ඔය ත්‍රිවිලවල වැඩ කරන්න අය සමහරට වාද දෙහැමියා ඉන්න බණ පොත්පත් කියවන අය ඉන්න හැම ව්‍යාපාරිකම කියන සමහර වෛද්‍යවරු ඉන්නවා. ඒ වෛද්‍යවරු වැඩ කරන වාර්තු අනිත්‍යයට බණ පොත්පත් කියලා ධර්මයේ කියවන අවස්ථාව ලබා දෙනවා. හැම රැකියාවකම පිනදෙන තමන් ඉන්න ප්‍රමාණය අනුව තමන්ට ඉන්න රැකියාවෙන් තමන්ට පින්කමක් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පිනදෙන සමහර සිංහාසනයේ ඉන්න සිංහමන් යැලිනා ඉන්න පන්සලේ කඩින්ද කියා කරගෙන පූජ කරන්න ඉන්න. අපිට එහෙම මොන ගැහලා තියෙන සමහර අය. ඈ පාරේ හිඟාකන මිනිස්සු වෙන සමහර අය උදේට ඇවිල්ලා පන්සලට ඇවිල්ලා බුදුන් ඇඟලේ යනවා. තමන් ලබන දෙයින් පින් හැටියට කීයක් හරි දෙනවා සමහර අය. එහෙනම් පින්නතුන අපට කොච්චර කරන්න පුළුවන් වෙන ඕනද නේ? ඒ නිසා අපි බොහෝ දේ මිනිසුන්ගේ අඩුපාඩු තමයි කතා කරන්නේ. නමුත් ඒ අඩුපාඩු අතරින් පින්නතුන හුඟා ගුණ දහම් පුරන පින්නතු මේ ඇත හුඟා ගුණ දහම් පුරන අය. නමුත් අපි මෙව කියන්නේ පින්නතුනි තවත් අපට ආදර්ශ දෙ ගන්න. එහෙම කල්ලා පින්නතුනි ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන එක, තමගේ මෞද්‍යම අපිට උපස්ථාන කරන එක මේ හුඟා තැන් වලින් අපට අපේ පින දිනු කරන විදියේ පින් දහම් අපට කරගන්න පුළුවන්. පින්නතුනි අද අප මේ වගේ වාසනාවන්ත මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගත්තේ අපි අතීතයේ ඒ වගේ පින් දහම් කරලා. ඒ පින්කම් වල පොඩ්ඩක් හරි අඩුවක් තිබ්බනම් මොකද වෙන්නේ? ඇතැම් විට මනුෂ්‍යාත්ම භාවය නොලැබී යන දිනවා. ඇතැම් විට මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවත් ලබන මොහොතේම ඇතැම් විට ඇහැ කන්ද වෙල යන දිනවා. ඇස් දෙක මන්ද වෙන දිනවා. කන් දෙක බිහිර වෙන දිනවා. ඇතැම් විට අතක ආබාධයක් වෙන දිනවා. අංග විකල වෙන දිනවා. ඇතැම් විට අපට නැතුණත් අපේ කර්ම ශක්තිය ශක්තිමත් නම් කුසලයේ අපට ඇතැම් විට හිත අමාරු දෙන්න ඕන නම් මොකද වෙන්නේ ඊට පස්සේ? ඔව් අපේ දරුවන්ගේ කුසලයේ ශක්තිමත් නැත්නම් දරුවන්ගේ හරහා අපට වේදනා දෙනවා. ඒක තමයි කර්මයේ ස්වභාවය. දරුවගේ තියෙන අකුසල කර්ම තියෙන්න ඕනේ. ඒ වගේ දරුවා අපට සමීප වෙන්නේ නැහැ මේකට. මේක තමයි කර්මයේ ස්වභාවය. ඒතර මේ ඔක්කොම වගේම වැලකිලා පින්නතුනි. අපිට මේ වගේ පරිපූර්ණ මනුසාත්ම භාවයක් ලැබුවේ අපි මේ වගේ තින්කම් හොයලා හොයලා කළා තියෙනවා. ඔබට වාසනාවන්ත නිරෝගී දරුවන් ලැබුණේ ඔබ අතීතයේ අනිත් දරුවන් ගැන සතුට වෙලා තියෙනවා. අනිත් දරුවන් දිනු වෙනකොට උදව් කළා තියෙනවා. එයාගේ දිනුවදී සතුට වෙලා තියෙනවා. එයාගේ දුකේදී ඔබ පිහිට වෙලා තියෙනවා. එනිසා තමයි ඔබට වාසනාවන්ත දරුවන් ලැබුණා නම්, හොඳ මෞද්‍යමත්වයක් ලැබුණා නම්, හොඳ රූප සම්පන්නිය ලැබුණා නම්, නිරෝගී ශරීරයක් ලැබුණා නම් මේ හැම දෙයකම හේතුනේ පිනතුනේ ඔබ අතීතයේ කරපු තින්දහමල අනිසංසය. එනිසා දැනටත් තව තවත් මේ තින්දහම වැඩි කර ගැනීමට උනන්දු වන්නට ඕනේ. ඒක පින්නතුනි මරණයෙන් මත් ජීවිතයේ සාර්ථක වෙන එකක් නෙවෙයි. පින්දහම් කරන කරන මෙලව ජීවිතයම සාර්ථක වෙනවා. ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙනීම සාර්ථක වෙනවා. දැන් මේ පන්සලේ ඉන්න පොඩි හාමුදුරු එහෙම උඹක් ඉගෙන ගන්න දක්ෂයිනේ. දැන් පන්සලේ වැඩ ඔක්කොම කරන්නේ උදේට අතුපතු ගන්නවා, බුදුන් වදින ඔක්කොම කරනවා. දැන් මේ පිනතුන්ගේ දරුව ගත්තොත් ඉතින් ගෙදර වලට විතර නෑනේ කරන්නේ නේ, ඉගෙන ගන්නක විතරයි නේ. අඩුවා නෑ දුන්න එකක්වත් හොදන්නේ නෑනේ නේ. ඉදරක් ඔස්ස බොහෝට අල්ලන්නේ නෑනේ දරුවෝනේ. ඒ ඔක්කොම අමතාතනේ කරන්නේ. පන්සලකින් පොඩි හාමුදුරු කොහොමද පිනතුනේ? වැඩ රාශියක් කරනවා. පාසල් වලට යනවා, දාහන වලට යනවා, ඒව කරන බුද්ධ පූජා කියනවා, බණ කියනවා. ඒ ඔක්කොමත් කරද්දී පිනතුනේ. අවුරුදු 12 දී 14 දී 15 දී මහානෙදේ සමහර පොඩි හාමුදුරන් ඉන්නවා. ඔබේ දරුවන් විභාග සමත් වෙන කාලේ ඔබේ දරුවන්ට වඩා විභාග සංඛ්‍යාවක් පාසල් ඉන්නේ කාලේ. ඇයි ඒකට හේතුව? එකක් මහන්සිය උත්සාහය, අනිත් එක අර කරන පින්කම් වලින් ලොකු ආනිසංසයක් ලැබෙනවා. නිතර බෝධි පූජා තියනවා, පිරිත් කියනවා, අනිත් ආශිර්වාද කරනවා, සිල් රකින්නවා. මේ හැම දෙයකම ආනිසංස මෙලවදීම ලැබෙනවා. යම මුල් කාලේ පිනොතින අවුරුදු 14 වෙද්දී අවුරුදු 16 වෙද්දී සමහර හාමුදුරුවෝ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා තියෙනවා. විශ්වවිද්‍යාල වල සමහර නීති වෙනස් කරන්න වෙලා තියෙනවා හාමුදුරුවෝ හින්දා. සමහරට අවුරුදු 18 වෙද්දී ප්‍රථම උපාධිය කරනවා. අවුරුදු 20 වෙද්දී මාස් ඩිග්‍රිය කරනවා. අවුරුදු 24 වෙද්දී සමහරට ડોක්ටරේට් එක කරන පොඩි හාමුදුරුවෝ. ඒ සියලුම වෙරඩික පන්සලේව කළා. පිනොතුනි ඒ හැකියාවේ ආශිර්වාදයේ තියෙන්නේ මේ කරන පින්කමලානේ සංසේ මෙලවදීම ලැබෙනවා. එනිසා පින්නතුනි ඔබේ දරුවන්ටත් ඒව හුරු කරන්න සතියේ දවස්සක් කාලේ තමන්ගේ ආසන්නයේ තියෙන පන්සලකට ගිහිලා අතුපතු ගාලා බෝධිය පැත පිරිසුදු කරලා දරුවනොත් එක පහ ටිකක් එම පත්තු කලින්න. මේ හතමනාවට කමන්නේ තමන්ට කිට්ටුම පන්සලකට යන්න. අතුපතු ගාන එක පින්නතුනි ඉතාම අනිසංසදායි දෙයක්. දරුවන්ගේ අපල නැති වෙනවා, ලෙඩ රෝග දුරු වෙනවා, දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. සතියේ දවස්සක් මාසෙක දවස්සක් හරි අඩු ගානේ පොඩ කලින් දවස් ගිහිල්ලා පන්සල සුද්ධ කරලෙන්න. බෝධිය වටේ ටිකක් සුද්ධ කළා, දාගැබ් මළු අතු ගාලා, වල පැලයින් කළා, සුද්ධ පවිත්‍ර කළෙන්න. ඒක ලොකු ආනිසංසයක් තමයි. ඒ නිසා මේ පින්කම ආනිසංසයේ පිනතුණි. මෙන්න මේ කුසලය අකුසලය ගැන තියෙන අවබෝධය තමයි ප්‍රඥාවෙහි නැත්නම් සම්මාදිටියේ පළවෙනි පියවර. මේක දිනු වෙන දිනු වෙන පිනතුණි අපි හැකිතාක දුරට අකුසලලෙන් දිනුවා, දිනු අකුසල් වලින් ඈත් වෙනවා, කුසල් දිනු කර ගන්නවා. ප්‍රඥාවේ දෙවෙනි පියවර තමයි පිනතුනේ මොකද්ද? අපි ඒකට කියන චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. නැත්තම් ජීවිතේට සැබෑ ලෙසම වෙන්නේ මොකද්ද කියන එක ගැන කියන අවබෝධය. මෙන්න මේක තමයි පිනතුනේ ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට දේශනා කරන ප්‍රධානම දේ. අර කම්මස්සකත සම්මාදිටිය ගැන සාකච්ඡා කරනකොට ලෝකේ වෙනස් ආගම්වල අයත් මේක සඳහන් කළ තියෙන යම් යම් ප්‍රමාණින්. සමහර අය පිනතුනේ දන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරු මේ කර්මයේ පිළිබඳව විස්තර දෙක විතරයි. ඒ නිසා ඒ අය මොකද කියන්නේ? ඒ අය කියන්නේ පන්සලේ, පල්ලියේ, කෝවිලේ හැමතැනම දැල්වෙන්නේ එකම පහනේ කියලා. ඒ අර ප්‍රඥාවේ පළවෙනි පියවර විතරක් දැනන් ඉන්නේ තමයි ඒක කියන්නේ. පහන නම් එකම තමයි පින්නතුනි. නමුත් පන්සලේ තියෙන පහනේ ඊට වඩා ආලෝකයක් තියෙනවා. ඒ ප්‍රඥා ලෝකයේ ආලෝකය. ඒ මොකද්ද පින්නතුනි? සැබෑ ලෙසම අපේ ජීවිතයට මොකද්ද වෙන්නේ කියන කාරණය. අවිද්‍යාව දුරු වෙන විදියට ජීවිතය දෙස බලන විදිය. අපේ ජීවිතයේ කොච්චර සාර්ථකද, අපේ ජීවිතයේ දුක්ඛම් කඩලු කොච්චර අඩු වෙනවාද කියලා බලන්නේ අපි ඊටාම් ප්‍රඥාවෙන් ලෝකයේ දෙස බලන්න හුරු වීම මත. සාමාන්‍යයෙන් ලෝකයේ කෙනෙක් යමක් දැක්කට පස්සේ, යමක් ඇහෙනකොට මේ ඇස කන නාසය ආදී ඉන්ද්‍රිය වලින් යම්කිසි අවබෝධයක් ලැබෙනකොට, දැන් අපි කියමු මේ පිළිම වහන්සේ දැක්ක කියලා, මේ පන්සල දැක්ක කියලා, දකිනකොටම මොන සිතුවිල්ලද හටගන්නේ? මේ මම කලින් දැකපු එකේ කියලා. මේ මං කලින් දැකපු හාමුදුරුව, කලින් දැකපු පිළිම වහන්සේ, කලින් දැකපු ධාතු මන්දිරය කියලා තමයි අපට හිතෙන්නේ. ඒ විතරක් නෙමෙයි, මෙතනින් ගියාට පස්සේ හිතනවා මම ගියත් මේ ධාතු මන්දිරය එහෙම තියේ කියලා. එහෙම නේද සාමාන්‍යයෙන් අපි හිතන් ඉන්නේ? ඒක වරදක්ම නෙවෙයි, ඒක සම්පූර්ණයෙන්ම වැරද්දක් නෙවෙයි. නමුත් පින්නතුනේ ඒක හරේ සම්මුති සත්‍යයට විතරයි. නමුත් පරමාර්ථ සත්‍ය හැටියට ගත්තොත් මොකද ස්වභාවය? වෙනස් වීමටත් වඩා පින්නතුනේ ඉතාම ගැඹුරු දෙයක් තියෙනවා. වෙනස් වීම තේරුම් ගන්න එක අමාරුවක් නෑ. වෙනස් වීම කියන්නේ මේ ගොඩ නැගිලි කැඩිලා යනවා, මගේ ඇස හැම මොහොතෙම වෙනස් වෙනවා, මේ රූපේ වෙනස් වෙනවා, මගේ කන වෙනස් වෙනවා, මගේ ශබ්දේ වෙනස් වෙනවා. ඒක දකින්න පුළුවන්. ඒක එච්චරම අමාරුව නෙවෙයි. නමුත් බුදුදහමේ දේශනා කරන යථාර්ථය සම්මා දිට්ඨිය කියන එක, විද්‍යාව කියන එක මේ වෙනස් වීමකට වඩා ඉක්මොල ගිහිපු දෙයක්. දැන් උදාහරණයක් ගත්තොත් අපි කණ්ණාඩියක් ළඟට යනවනේ. දැන් මේ පිනතුන් උදේට කණ්ණාඩිය ළඟට ගියානේ නේ. කණ්ණාඩිය ඔබගේ රූපේ දැක්කනේ නේ. දැන් ආයේ හවස ගිහිල්ලා කණ්ණාඩිය ළඟට යනවනේ නේ. ඒක ඔබ උදේ ගියපු කණ්ණාඩියේ තියෙන රූපය ඔබ හවස යනකම් කණ්ණාඩියේ තිබුණද? කණ්ණාඩිය තිබෙන්නේ නැහැ නේ. දැන් ඔබට දුක කනගාටුවක් තියෙද? මගේ අර උදේ බලපු කණ්ණාඩි රූපය කායකට කවුරුහරි ගහද දන්නේ, ඒක හූරාද දන්නේ, මගේ කොණ්ඩේ ගලවාද දන්නේ, කොණ්ඩේ අවුල් කරාද දන්නේ, ඒ කණ්ණාඩි තිබුණ මගේ කණ්ණාඩි දෙක කවුරුහරි ගලව ගනීද දන්නේ කියලා බයක් තියෙනවද? කිසිම දෙයක් නැහැ නේ. ඔබ දන්නවා ඒක යනකොටම ඒක නිර්මාණය වුනේ, ඒක පෙරපසු නොවී ඇති වුණා, ඒක එනකොටම නිරුද්ධ වුණා, ආයි යනකොටම ආයි ඒ වගේම රූපයක් දකින්න පුළුවන්. පින්නතුනි ඒ සිද්ධාන්තයම තමයි පින්නතුනි ඔබ නැවත ගෙදරට යනකොටත් ඇතිවන්නේ. ඔබ නැවත දවසක් පන්සලට එනකොටත් ඒ අත්දැකීම තමයි. ඇයි පින්නතුනි එහෙම වෙන්නේ? ඔය හේතුඵල ධමයත් එක්ක සම්මුති සත්‍ය හැටියට ගත්තොත් හරි මේක අපි ඉපදෙන කලින් ලෝකයක් තිබුණා, අපි මැරුණාට පස්සේ ලෝකයේ තියෙන එක සම්මුති සත්‍යනෝ හරි. නමුත් පින්නතුනි යථාර්ථවාදී සත්‍යනෝ ගත්තොත් මේ අත්දැකීම හැම මොහොතෙම අපට ලැබෙන්නේ මේ මොහොතේ. ඇසෙන් රූපය බලනකොට මේ ඇස සක්‍රිය වෙලා, මේ රූපය සජීව වෙලා, මේ මොහොතේ විඥානය ක්‍රියාත්මක වෙලා මේ වර්ණ රූපයත් එක්ක රූපය ගැන හැඟීමක් එනවා. දැන් ඔබ මේ මොහොතේ මේ ලෙන්සෝ දැක්ක කියමු. ඊට පස්සේ ඔබ මේ රෙකෝඩරේ දැක්ක කියමු. ඊට පස්සේ මුලින් තිබෙච්ච ලෙන්සෝට මොකද වෙලා තියෙන්නේ? පින්නතුනි මුලින් තිමෙච්ච ලේන්සෝ වුණේ එතෙන්දි ඉන්ද්‍රිය ටික ගැටිලා ඒ මොහොතේ නිර්මාණය වෙලා තමන්ගේ විඥාණයට සංස්කාර ඇති වුණා. ඊළඟ මොහොතේ ඒක එතනම නිරුද්ධ වුණා. ඊළඟ ඒක අලුතෙන් නිර්මාණය වුණා. නමුත් පින්නතුනි මුලින් දැකපු එක ගැන අපට මොකක්ද ඇති වුණේ? මුලින් දැකපු දේ ගැන යම් කිසි හැඟීමක් ඇති වුණා නම් මේක නොපෙනී ගියත් අපි දන්නවා මේක තම තියෙයි කියලා. ඔබේ භවංග සිතේ මේක තියෙන මරණාසන්න මොහොතේ හරි මේක හිතලා එවැනි ලෝකයක් කරා යන්නත් පුළුවන්. මේක තමයි යථාර්ථය. අපි ඇසෙන් දැකපු දේ අවතුරටත් ඒ විදිහටම තියෙනවා කියලා හිතගෙන හිතාගෙන හිටියොත් ඒක කුසල චේතනාවක් නම් ඕනම මොහොතක ඒක සොයාගෙන නැවත ඒ ලෝකෙට යන්න පුළුවන්. ඒක අකුසල දෙයක් නම් ඒකත් හොයාගෙන යන්න පුළුවන්. කුසලිය හොයාගෙන ගියොත් ඔබ සුගතිය ඉපදෙනවා. අකුසලයේ දෙයක් හොයාගෙන ගියොත් අපි සුගතියෙන් පල්ලෙහාට යනවා. පින්නතුනි මෙන්න මේ ඇතිවන දේ ඒ මොහොතේම ඇතිවෙලා නිරුද්ධ වෙන දෙයක් කියලා අපට ප්‍රඥාවක් තිබුණා නම් අපි ඒ දේ නිරුද්ධ වුණාට පස්සේ ඒක සිහි කරනකොට නැවත තියෙන දෙයක් හැටියට ගන්නෙ නෑ අපි. දැන් අපිට කවුරු හරි බැන්නා කියමු. බැනපු කෙනෙක් නැවත අපට මුණ ගැහෙනකොට මොකද වෙන්නේ? අපට අමනාපයක් ඇති වෙන්නේ. ඇයි අමනාපය ඇති වෙන්නේ? අරක සිහි කරනකොටම අපි ඒ බැනපු අතීත සිද්ධිය තාම තියෙයි කියලා හිතලා එහෙම මෙතෙන්ට යනවා. අපි ඒ සිද්ධිය තුල ජීවත් වෙනවා. ඒ සිද්ධිය තුලින් දුක් සැප විඳිනවා. හැබැයි ඔබට ඔබේ කණ්ණාඩියේ රූපය දැකපු උදේ එනකොට දැකපු රූපේ දකිනකොට ඔබට දුකක් සැපක් ඇති වෙනවද? ඔබේ හිතේ අමනාපයක් ඇති වෙනවද ඒත් එක්ක? ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැහැ කියන්නේ ඔබට දුක් පීඩා නැහැ කියන එක. ඒකෙන් කියන්නේ ඔබ නැවත කණ්ණාඩි ළඟට යන්නේ නැහැ කියලා. ඔබට ඕන නම් කණ්ණාඩි රූපය බලන්න ඕන නම් ඔබ නැවත යනවා කණ්ණාඩි ළඟට. හැබැයි මම මේ යනකොටමයි කණ්ණාඩි රූපය ඇති වෙන්නේ, මං එනකන් කණ්ණාඩි රූපය බලාගෙන හිටියේ නැහැ කියලා අපි කණ්ණාඩි ළඟට ඊළඟ පාර බලන නොගොසින් අරිනවද? නොගින් අරිනවද? නොගින් අරින්නේ නැහැ නේ. බලන්නේ මේක මං අයින් වෙනකොටම මේක අයින් වුණා, මේක රූපේ හරිනේ, මං ආයෙ නම් කණ්ණාඩි පැත්තවත් වෙන්නේ නැහැ කියලා කියනවද? අපි කියන්නේ නැහැ නේ. අපි ආයි යනවා කණ්ණාඩිය ළඟට. පින්නතුනි ඒ දේම තමයි ඔබ නැවත ගෙදරට යනකොට වෙන්නේ. ඔව් ඇත්තෙම ඇසෙන් රූපයන් දකිනවා කියන්නේ කනෙන් ශබ්දයක් අහනවා. මේ ඉන්ද්‍රිය හයෙන්ම ගන්න මොහොතේ ඒ මොහොතේ පංච උපාදානස්කන්ධය හටගත්තා. ඒ හට ගැනීම නෙවෙයි වරද. ඒ හටගත්තු එක නිරුද්ධ වුණාට පස්සේ නැවත ඒක මනෝවිඥාණයෙන් ධර්මාලම්භනයක් විදිහට ඒක ගන්නවා. අන්න ඒ ගන්න එක තමයි කෙලස් ටික කියලා කියන්නේ. ඒ ගැනීම තුලින් තමයි දුක හටගන්නේ. දැන් එහෙනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් අපි ඔක්කොම අමතක කළා දාමු කියලා. පින්නතුන බුදුහාමුදුරුවෝ කියලා තියෙන අමතක කරන්න කියලා. බුදුහාමුදුරුවෝ අමතක කරන්න කියලා නෑ. දැන් සමහර මනෝවිද්‍යාඥයෝ කියන්නේ ප්‍රසන්න මොහොමන්ට් එකේ ජීවත් වෙන කියලා. ඔබ අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න මේ මොහොතේ ජීවත් වෙන කියලා. බුදුදහම එහෙම දෙයක් කියනවද? පින්නතුන බුදුදහම එහෙම දෙයක් කියන්නේ නෑ. බුදුදහමේ අතීතයවත් අනාගතයවත් අමතක කරන්න කියන්නේ නැහැ. බුදුදහමේ කියන්නේ සතිය දිනු කරන්න, සම්මා සතිය දිනු කරන මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? මතකේ වැඩි වෙනවද පිනද? මතකේ නෙවෙයි ගැටලුව, මතක් වෙනකොටම දැනගන්න ඕන දැන් මේ තමන් සිහි කරන් තමන්ගේ හිත කියලා. ඒකට ඒ සිද්ධියට ගියොත් තමයි දුක හටගන්නේ. මෙන්න මෙහෙම දිනු වෙන විදිහට ප්‍රඥාව දිනු කිරීම තමයි බුදුදහමේ හැටියට දුකෙන් නිදහස් වීමේ මාවත. එනතුනි මේ සඳහා මුලින් හිත සමාධිගත කර කර ටිකෙන් ටික මෙන්න මේ නුවණින් බලන්න ඕන. බලන්න නම් ඒ සඳහා සමන් ධර්මදේශන අහලා තියෙන්න ඕන. නමුත් එනතුනි බොහෝ දිනක් අනිත්‍යතාවය කියලා හිතන් ඉන්නේ මොකද්ද? බොහෝ දිනක් අනිත්‍යතාවය කියලා හිතන් ඉන්නේ තමන්ගේ ඇස බිනි බිනි යනවා, රූප කලාප කැඩි කැඩි යනවා, තත්පරයක රූප කලාප දහස් ගානකින් බෙදෙනවා. පින්නතුනි කණ්ණාඩිය ළඟට අපි ගිහිල්ලා කණ්ණාඩියේ රූපී අනිත්‍යතාවය බලන්න අපි, අනේ මේ කණ්ණාඩිය කැඩි කැඩි යනවා කිව්වොත් පේනවද? අනේ මේ කණ්ණාඩිය ඉස්සරහා ඉන්න කෙනා කැඩි කැඩි බිනි බිනි යනවා කිව්වහම අනිත්‍ය වැටහිලාද? නෑ පින්නතුනි, ඒක තේරුම් ගන්න පුළුවන්. මොකද එහෙනම් අමාරුව? මොකද එහෙනම් කල යුතුද යක අනිත්‍ය බලන්න? මේ කණ්ණාඩි ඉස්සරහට රූපය ආවේ මේ මොහොතේ, මගේ ඇස දැල්වනකොට, මම කණ්ණාඩි ඉස්සරහට යනකොට, කණ්ණාඩි දර්පණය මේ පැත්තට තියෙනකොට, ආලෝකය තියෙනකොට, මගේ විඥානය පහළ වෙනකොට, මේ හේතු ටික ඔක්කොම තියෙන තැනදී මේ රූපය පහළුනේ, මේ ඇසෙන් බලන්න පුළුවන් හැකියාව තිබුණේ කියලා අන්න ඒ නුවණ පහළ කරගන්නට ඕන. නැත්තම් කණ්ණාඩි රූප කලාප බෙද බෙද බැලුවට පිනුතුනේ බුදුදහමේ කියන අනිත්‍යතාවය තේරුම් ගත වෙන්නේ නැහැ. බුදුදහමේ කියන පටිච්චසමුප්පාදය හොනා වෙන්නේ නැහැ. එහෙනම් බුදුදහමේ කියන පරිසම්පාදයේ බුදුදහමේ කියන අනිත්‍යතාවය මොකද්ද? ඇසෙන් රූපයක් බලනකොට අන්න ඒ වර්ණ මාත්‍රය, ඒ වර්තමාන මොහොතේ හේතු ටික තියෙන කෙන ඇති වුණා කියන කාරණය. ඒ විතරක් නෙවෙයි, ඒ ඇහෙන් බලන රූපය, රූපය සනිදස්සන වන්නේ, දර්ශනීය වන්නේ ඇහැට විතරයි කියන එක. ඇහැට දකින රූපේ පේනතුන පුළුවන් ද අල්ලන්න? දැන් අපි සාමාන්‍ය හිතන්නේ තමන්ගේ දරුවා පේනවා, ඒ දරුවා අල්ල ගන්න පුළුවන්, වඩා ගන්න පුළුවන් කියලා නේ. පින්නතුනි ඇහැට පේන එක වර්ණ මාත්‍රය විතරයි. ඒක එතනින්ම ඒ වැඩේ අවසන් වෙනවා. අල්ලනකොට අල්ලන්නේ මොකද්ද? අල්ලනකොට අල්ලන්නේ කාය ස්පර්ශයෙන් හතර මහ භූත රූප අල්ලන්නේ. ඒක තවහයකට තට්ටු කළ සද්දයක් වෙනවනේ. ඒක මොකට දෙන්නේ? ඒ සද්දේ සෝත විඥානෙට එන්නේ, සෝතයට එන්නේ. ඒ එන සද්දේ පුළුවන් අල්ලන්න? ඒ එන සද්දිය අල්ලන්න බෑ. අපිට සුවඳක් එනවා කියන පිච්චමල් සුවඳක්, අපි හිතන පිච්චමල් සුවඳ අල්ලන්න පුළුවන් කියලා මල ඉඹිනවනේ. මල ඇල්ලුවට පේනතුනේ අපි අල්ලන්නේ සතර මහා බෝධි රූපයේ සුවඳ අල්ලන්න බෑ. මා පේනතුනේ සරල උදාහරණයක් අපි ගිය පාරක් කියවෙමු උදාහරණය. අපි ගමු වතුර බේසමක් කියලා. වතුර බේසමකට අපි පාත් වෙනකොට අපි රූපේ පේනවනේ ඒකේ. තන වතුර බේසමේ පේන රූපය පුළුවන් ද ඔබට අල්ලන්න? දැන් ඔබේ හැම රූපේ වතුර බේසමේ පේනවනේ බලනකොට. ඒ වතුර බේසමේ පේන රූපය අල්ලන්න පුළුවන්ද? අල්ලනකොට වතුර අහුවෙන්නේ. රූපය අල්ලන්න බෑ. ඔබේ දරුවා කියලා ඔබට අල්ලන්න පුළුවන්. හැබැයි අල්ලනකොට අහුවෙන්නේ මොකද්ද? සතර මහා භූත රූප වගේ දරුවා නෙවෙයි අල්ල, අර ඇහෙන් දැකපු රූපය නෙවෙයි අල්ලන්නේ. එතකොට ඒ වතුර බේසමේ තියෙන රූපය පේන එක ගඳ සුවඳ විඳින්න පුළුවන්ද ඒකෙන්? වතුරේක පල් වල තියෙන පුළුවන් වතුර ගඳෙන්න පුළුවන්. නමුත් ඒ වතුරේ තියෙන රූපයේ ගඳක් සුවඳක් තියෙනවද? ඒ රූපයේ ගඳක් සුවඳක් නැහැ. ඒ රූපයේ සද්දයක් තියෙනවද? ඒ රූපෙට හයියෙන් ගලක් ගහන්න පුළුවන්. රූපේ ඒ වතුර බේසම තියෙන බේසමට ඕන තට්ටු කරන්න පුළුවන්. නමුත් ඒ රූපෙට තට්ටු කලේ නැහැ. රූපේ නෙවෙයි තියෙනද? ඒ රූපේ හඬක් තියෙද? ඒ රූපේ හඬක් නැහැ. ඒ රූපේ අල්ලන්න බෑ. ඒ රූපිය ගෝචර වෙන මොහොත විතරද? ඒක ඇහැට විතරයි ඒ රූපය ගෝචර වන්නේ. ශබ්දය නම් ශබ්දය ගෝචර වෙන්නේ කනට විතරයි. ගඳ සුවඳක් නම් ඒක නාසයට විතරයි. මේව පින්නතුනේ මනෝ පරයාපන රූප කියලා මේවට කියන්නේ. මනසත් එක්ක ගිහිපු රූප මේවා. මේ වගේ දකින්න පුළුවන්කම තියෙන්නේ රූප ආයතනේ විතරයි දකින්න පුළුවන්. අනිත් ඒවා ඒ ඉන්ද්‍රිය වලට නැඹුරු වෙන්නේ, ගෝචර වෙන්නේ. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා මොකද වෙන්නේ? අපි හිතනවා ඇහෙන් දකින්න රූපේ දැන් මේ රූපයන මේක අල්ලන්නත් පුළුවන්, මේක ඉඹින්නත් පුළුවන්, මේක දිව ගන්නත් පුළුවන්, ඔක්කොම පුළුවන් කියලා අපි හිතනවා. නමුත් මේක ඇහැට ලක් වෙන එක ඇහැට විතරයි. ඒක එතනින් මේ කාර්යය අවසන් කරනවා. ඊට පස්සේ පින්නතුනි රූප සංඥාව නිරුද්ධ වෙන, රූප සංඥාව අරගෙන මනෝ විඥාණයෙන් මේක අතීත අරමුණුත් එක ගැට ගහලා මේක කෙලෙස් හට ගන්නවා. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ ඉන්ද්‍රියන් පහෙන් හට ගන්න විඥාණයට කියනවා පංච විඥාණය කියලා. මේ පහම පින්නතුනි ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට යම් කිසි රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පොට්ටබ්බයක් ගෝචර වෙනවා නම් ඒව වර්තමාන මොහොතේම විතරයි. අතීත රූපයක් මේ වෙලාවේ දකින්න බෑ. දැන් දකින්නේ කොහමද එහෙනම්? දැන් දකින්නේ විඥාණයෙන් දකින්නේ. දැන් දකින්නේ මනෝ විඥාණයෙන්. අර අතීත නිරුද්ධ වෙච්ච එක මනෝ විඥාණයෙන් අරගෙන නැවත තියෙන දෙයක් ඇටිට අල්ලගෙන තියෙනවා. නමුත් අපි දන්නේ නැති නිසා පිනුතුනේ මොකද්ද වෙන්නේ? දැන් සිහිනේදී වෙන්නේ මේක. දැන් සිහිනේදී අපි දැකපු මොකක් හරි නෑ, අපි මොන පොල් ගෙඩියක් දැක්කා කියලා. පොල් ගෙඩියක් කාට හරි දුප්පත් කෙනෙකුට දීලා තියෙනවා නම් ඒ පොල් ගෙඩියත් එක මරක මතක් වෙනවා. අල්ලපුවත් එම් පොල් ගෙඩියක් හොරකම් කරලා තියෙනවනේ. ඒකත් ඒ වගේම මතක් වෙනවනේ. තොර කාට හරි පොල් ගෙඩියක් දන් දීලා තියෙනවා නම් ඒත් එක්ක කුසලයක් එක තමන් ඉන්නවා නම් ඒ කුසලයක් එක යන භවයට යනවා තමයි. ඒ දෙයත් එක්කම තම අකුසලයක් නම් සිද්ධ කරලා තියෙන්නේ ඒ මොහොතත් එක්ක ඒකට යනවා. එතකොට පින්නතුනි මරණාසන්න මොහොතේදී මොකද අපට වෙන්නේ? මරණාසන්න මොහොතේදී පින්නතුනි කොයි තරම් සිහියෙන් ඉඳගෙන කෙනෙක් මිය ගියත් මරණාසන්න මොහොතයාගේ පංච විඥාණයම අක්‍රිය වෙනවා. එයා හදිසි අනතුරකින් මියන කෙනෙක් වෙන්න පුළුවන්, කොමා එකෙන් මාස ගානක් ඉඳලා මියන කෙනෙක් වෙන්න පුළුවන්, මෙහෙම කතා කර කර ඉඳි මියන කෙනෙක් වෙන්න පුළුවන්. කවුරු මිය ගැත් වෙනතුනි, එයා මියන මොහොතේ මියන්නේ ඒ මොහොතෙහි මනින්ද්‍රිය හා ධර්මාලම්බන ඔස්සේ සිට ක්‍රියාත්මක වන්නේ. අර ඉන්ද්‍රිය අක්‍රිය වෙනවා. ඒ මොහොතට ගන්න පිනතුනි අතීතයේ තමන් මනසින් අතීත ඉන්ද්‍රියයන්ගෙන් ගත්තු අරමුණක් තමයි ඒ වෙලාවට ඉස්මතු වෙලා ගන්න. ඒ නිසා ඒ ගන්න එක හොඳ අරමුණක් නම් තමන් හොඳ තැනකට යනවා, අකුසලයක් නම් පහළට යනවා. එතකොට ඒ වෙලාවෙම යම් කෙනෙක් හිතුවත් හරියට සතිය දින කරපු කෙනෙක් මේ අරමුණ මේ මොහොතේ පහළුනේ පෙරපස නොවේ මේ මොහොතේ හටගත්තයි කියලා අවබෝධ කරගත්තොත් මොකද වෙන්නේ? එයා භවයට යනවද? එයා භවයට යන්නේ නැහැ පිනතුනේ. යාට කියනවා සමසීති කියලා. එයාගේ මරණය පිරිනවන තැනම දෙකම එක විට වෙනවා. ඒ මරණාසන්න මොහොතේදී හරියට සිහි කරවද්දී හැබැයි ඒ මොහොතේ විතරක් අපට සිහි කරන්න හිතාදා ගන්න බෑ. ඒ සඳහා දිගින් දිගටම ප්‍රඥාව දියුණු කිරීමේ වැඩපිළිවෙලක තමන් ඉන්නට ඕන. ඒ වැඩපිළිවෙල තමන් හිටියොත් කොහොමද වෙන්නේ? තමන් ජීවත් වෙන කාලෙදිම නිවන් සුවේ විඳින්න තමන් ඉන්නේ. තමන් සමත විදර්ශනා දියුණු කළේ කාටකින් හිත සමාධිමත් කර කර විසිරලා යන සිතේ කාර්මංග ගන්නට ඕන. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාව මේ භාවනා කරන්නේ අර හිතේ විසිර යන ස්වභාවයට ගෙන අඩු කරන්න. ඒ සමාධිමත් වෙච්ච හිතෙන් පිනතුනේ මොකද්ද අපි කරන්නේ? මෙන්න මේ පටිසම්පාදයේ අනිත්‍යතාවය නුවණින් බලනවා. තමන් රූපයක් දකිනකොටම මේ මොහොතේ නේද මේක ඇතිුනේ කියලා ටිකෙන් ටික බලන්න පුරු වෙනවා. ඇසේ අනිත්‍යතාවය බලනවා. ඇසේ අනිත්‍යතාවය කියන්නේ කොහොමද? ඇස කැඩිලා බිඳිලා යනවා කියන කාරණේද? නෑ පිනතුනේ, ඇසේ අනිත්‍යතාවය කියන්නේ ඇස කැඩිලා බිඳිලා යනවා, ඇසේ අනිත්‍යය ඇස අසුබය කියන බලන එක නෙවෙයි. ඇසේ අනිත්‍ය කියන්නේ මොකද්ද? මේ ඇස දැල්වන්නේ, මේ ඇස පහළ වෙන්නේ මේ මොහොතේ කියලා දැනගන්න. මේ රූපේ දැක්කේ මේ මොහොතේ, මේක අතීතයෙන් මෙතෙන්ට ආවේ නැහැ, මෙතනින් අනාගතය යන්නේ මේ රූපේ දැක්කේ මේ මොහොතේ කියලා හරියට සිහි පිටුවා ගැනීම. ශබ්දයක් අහනකොට මේ ශබ්දය මම අහන්න කලින් මේක තිබ්බේ නැහැ, මේ මොහොතේ මේ කන ශබ්දය ඇතුනේ, එතන මේක ඉතුරු නැතුවම නිරුද්ධුනා කියලා දකිනවා. මේ වගේ පිනතුනි ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රියන් හයටම නුවණ මෙනෙහි කර කර කර හැකි තාක් දුරට බලන්න පුරු වෙනවා. ඇසෙන් රූපය දැක්ක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක් හටගත්ත කියන එක. පෙරපසු නොවේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහක් එක විට ඇති වෙලා වැය වීමේ ප්‍රතිඵලයක් විදියටයි අපි රූපයක් දකින්නේ, ශබ්දයක් අහන්නේ. එතකොට ඒ ලබන අත්දැකීම පෙරපසු නොවි එතනම නිරුද්ධ වෙනවා. නමුත් අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? ඒ නිරුද්ධ වෙච්ච එක දන්නේ නැති කම නිසා නැවත ඒක හොයාගෙන ලෝකෙට යන්නේ. දැන් අපි ගමු කන්නාඩියා ගන්නට යනවා කියමු, බල්ලෙක් හරි පූසෙක් හරි. එයාට මොකද වෙන්නේ? එයා හිතන කණෙලෙන් ආවට පස්සේ ඒ රූපය තියෙයි කියලා නේද? එයා තාමත් හිතන්ගෙන ඒක තියෙයි කියලා. ඒ නිසා තමයි බුරන්නේ. ඒ නිසා තමයි පිටිපස්සක් කියලා බලන්නේ. ඒ නිසා තමයි ඈතට ගිහින් ආයෙන්නේ. අපි බල්ලෝ හැම ඉන්නවා ලොකු කණ්ණාඩි ළඟට ආයෙනවා ගිහිල්ලා නේ. ආයි බුරල යනවා ඇවිල්ලා. එයා හිතන්ගෙන තමන් කියක් තියෙයි කියලා. පින්නතුනේ අපේ කණ්ණාඩි ළඟදී අපි මුලා නොවුනට හැබැයි අනිත් හැම තැනදීම අපි මුලා වෙනවා. එතකොට මේ මනුස්සාත්ම භාවයේ ඉක්මන ටිකෙන් ටික කාම ලෝකේ ඉක්මන රූප ලෝකේ ඉක්මන ටිකෙන් ටික ඉහළට යන්න මෙන්න මේ බුද්ධිය ටිකෙන් ටික වැඩි වෙනවා. ඒක මරණයෙන් පස්සේ යන යාමක් නෙවෙයි පින්නතුනි. ජීවත් වෙලින කාලෙදිම මේක දකින්න අපිට හුරු වෙනවා නම් පින්නතුනි. මේක තමයි බුදුදහමේ තියෙන අනිත්‍යතාවය. මෙන්න මේක තමයි අපට අන්තිම වශයෙන් අපි ලබාගත යුතු ප්‍රඥාව. මෙන්න මේ ගැන හිතන කාලයේ පින්නතුනි, තත්පරයේ තත්පරේ හරේ දින කතාව වැඩි කරගන්න. අපේ පින්නතුනි හැබෑ දක්ෂතාවය කියන්නේ මේක තමයි ප්‍රඥාව දිනු වෙන කියලා කියන්නේ. ඇසෙන් රූපයක් දකිනකොටම පෙරපසු නොවි මේක ඇති වුණා කියලා හිතන්න. ආයි දකිනකොට හිතන්නේ මොකද්ද? අර මුලින් තිබ්බ එක නෙමෙයි, අර කණ්ණාඩි යනට යනකොට තමන් මුලදී තිබ්බ රූපය නෙවෙයි දැන් මේ. වෙනත් එකක් කියලා කියන්නෙත් නෑ. වෙනත් එකක් කියලා කිව්වොත් වෙනත් දෘෂ්ටියකින්. ඒකට අහු වෙන්නත් එපා. ඒ කලින් තිබෙච්ච හේතු දෙක එතනම නිරුද්ධ වුණා. අලුතෙන් හේතු දෙකක් ඇති වෙලා අලුතෙන් නිර්මාණය වුණා කියලා දකින්න. එතකොට අර මුලින් එකට ගිහිල්ලා මුලින් එකේ මුලා වෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඉතින් තුන් මෙයා අපි සාකච්ඡා කරපු කරුණු වලින් ප්‍රශ්නක් තියෙනවා නම් අහන්න පුළුවන්. කොහොම නිරුද්ධ වෙනවා කියන එක තමයි දකින්නට ඕන. නිරුද්ධ වුණත් නිකම්ම නෙවෙයි නිරුද්ධ වන්නේ. දැන් සිතක් නිරුද්ධ වෙන්නේ ඊළඟ සිතට උපකාරයක් කළා. ඒ නිසා තමයි කර්ම චක්‍රයේ දිගට බලපාන්නේ. හැබැයි මේ සිතම ඊළඟ සිතට යනවා කියලා කියන්නේ නැහැ. මේ සත්වයාම ඊළඟ භවයට යනවා කියන්නේත් නැහැ. හැබැයි වෙන සත්වෙක් යනවා කියලා කියන්නේත් නැහැ. දැන් මේකෙන් කියන්නේ ඒක දිගට මේකම හිතක් යනවා කියලා කියන්නේත් නැහැ. වෙන හිතක් යනවා කියලා කියන්නේත් නැහැ. එකම හිත යනවා කිව්වොත් ඒකට කියන සාස්ත්‍ර දෘෂ්ටිය කියලා. වෙන හිතක් යනවා කිව්වොත් ඒකට කියන උච්ඡේද දෘෂ්ටිය කියලා. මේ දෙකම දුර වෙලා අස්මින් සති දන් හෝති, හේතු ටික තියෙනකොට මේක ඇති වෙනවා. අස්මින් අසති දන් හෝති, මේ හේතු ටික නිරුද්ධ වෙනකොටම මේක නිරුද්ධ වෙනවා කියලා දකින්න එක. එතකොට ඔය සූවිසි පත්‍ය ගැන සඳහන් වෙන අභිධර්මෙහිම දැන් මේ හැම සිතුවිල්ලක් මේ කියන පංචපනස්කන්ධයේ මේ දේවල් තව ඊළඟ අරමුණට මේ වගේ යම්කිසි බලපෑමක් වෙනවා. හැබැයි බලපෑමක් වුණාට කියන්නේ මේ ටික හැම එකයකට ගියයි කියලා. හැම මොහොතෙම නිරුද්ධ වෙන සිතුවිල්ල ඊළඟ සිතට බලපෑමක් කළා තමයි නිරුද්ධ වෙන්නේ. ඒක බලපෑමක් තියෙනවා. හැබැයි ඒක අලුත්ම හේතු ටික නිර්මාණය කෙරෙට අයි නිර්මාණය වෙනවා. අපි අතීතයේ කල්ප 100 ගානකට කලින් කරපු දේක බලපෑම මේ ආත්මයට ලැබෙන පුළුවන්. අපි ඇතැම් වෙලාවට කල්ප 100කට කලින් වෙනත් කෙනෙක්ගේ අස කඳ කරපු එකක් බලපාන මේ ආත්ම භාවය අපේ අස කඳ වෙන පුළුවන්. මේ කර්ම සත්‍ය ස්වභාවය, ඒ සිටියේ ස්වභාවය ලක්ෂණයකට. ඒක නු චිත්ත නියාමය කියලා. මේක සිටියේ හැකියාවක්. කර්මයේ ප්‍රියාත්මක අනිමේත් එක්ක. හැබැයි එහෙම කර්මයක් තිබුණත් වෙනතුනේ ඒ කර්මෙන් නිරුද්ධ කිරීමේ ශක්තිය ඒ කර්ම චක්‍රයේ ධර්ම චක්‍රයෙන් ජය ගන්නත් පුළුවන්. එනිසා තමයි අඟුලිමාල 100 ගානක් මිනිසුන් ඝාතනය කළ තිබුණත් ආනතර කර්මයක් නොකර තිබුණ නිසා ලොකු වාසියක් වුණා. ඒ කර්ම චක්‍රය මේ ධර්ම චක්‍රයෙන් ජය ගන්නත් පුළුවන්. පිනොතින අපි ගෙදරක කුණු ගොඩක් අපි කිව්ව වත්ත කොනක අපි කොළ ගොඩක් ගොඩ ගහනවා කියලා. අපි කිව්ව අපි මාසයක් ගොඩ ගැහුවා කියලා කොළ ගොඩ. ඒ මාසයක් ගොඩ ගහපු කොළ ගොඩ අස් කරන්න ගියොත් තවත් මාසයක්ම යනවද? මාසයක් යන්නේ නැහැ නේ. ඒක පැයෙන් දෙකකින් අපිට ඔක්කොම සුද්ධ කරන්න පුළුවන් නේ. පිනොතිනේ කර්මයේ ස්වභාවයත් ඒක. අපි කරපු කර්ම ටික ඔක්කොම ගෙවන ගියොත් අපිට කවදාවත් පුළුවන් නිවන් දකින්න. කවදාවත් නිවන් දකින්න බෑ. කර්මයේ තියෙන ලක්ෂණය තමයි මේ කර්ම චක්‍රය ධර්ම චක්‍රයෙන් ජය ගන්න පුළුවන්. කර්මක්ෂය කරන කර්ම තියෙනවා. අන්න ඒක තමයි පිනතුනේ මෙන්න මේ පරිසම්පාදයට අනුව අනිත්‍යතාවය මෙනෙහි කරමින් සතර සතිපට්ඨානය වඩන එක. තමන්ගේ කය ගැන, වේදනා ගැන, සිත ගැන, ධර්ම ගැන නිතරම ස්වභාවයේ තේරුම් ගනිමින් ඒ වගේ ඇතිවීම නැතිවීම දකින්න හුරු වෙන්න. ඒ දකින්න දකින්න පිනුතුනේ මේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන ආකල්පය මේ වැරදි දෘෂ්ටිය ටිකෙන් ටික අපෙන් අයින් වෙනවා. දැන් අපි පුද්ගලෙක් දැක්කම හිතන්නේ මේ සත්‍ය කියලා නේ. බලන්න ඒ කියන දැන් මම දැන් ඔබ හිතන දැන් මේ සත්‍ය කියලා නේ. දැන් මම බැරි වෙලාවත් මේ බණ කියද්දී මම අපවත් වෙනවා තියෙනවා. ඈ ඊට පස්සෙත් ඔබ කියනවා මට සත්‍ය කියලා. නම කියනොද මගේ? නැහැ නේ නේ. ඒතර බලන්න කොච්චරනම් පින්නතින අපි මේ මායාවක දින්නේ කියලා නේ. අපි මේ නැති දෙහික තමයි මේ ඇති දෙයක් පනවගෙන ඉන්නේ නේ. සම්පූර්ණ මේ ක්‍රියාකාරීත්වයකට අපි සත්‍ය කියලා කියනවා. නමුත් මේ සත්‍ය කියලා පුද්ගලයක් නෙවෙයි මේක පංච උපාදානස්කන්ධික ක්‍රියාකාරීත්වයක් මේ තියෙන්නේ. ඒ පහක එකතුවකින් ඇති වෙන ක්‍රියාකාරීත්වයක් එකක් හරි නිරුද්ධ වෙච්ච ගමන්ම මේක මෙතන ක්‍රියාත්මක වෙන මේ ස්වභාවය වෙනත් තැනක ප්‍රතිසන්දි ගන්නවා. ඒ ප්‍රතිසන්දි ගන්න ස්ථානයත් ඒ වගේම අනාත්ම ස්වභාවයක්. රූපේවත් වේදනාවේවත් සංඥාවේවත් සංඛාරේවත් විඥානේවත් මගේ කියලා ගන්න දෙයක් නැහැ. මේ රූපය මගේ නම් මම මරණයට පත් වුණාට පස්සේ මේ රූපය මම තියා ගන්න ඕනනේ. එහෙම තියා ගන්නවද? නෑනේ. වේදනාව බලන්න තමන්ගේ ඇඟට හෝ කයට හෝ සිතට ලැබෙන වේදනාවල් ඒක අපිට දිගටම එක විදිහට පවත්වා ගන්න පුළුවන්ද? එහෙනම් පවත්වා ගන්න බැව වෙනස් වෙනවනේ. දැන් බලන්න වාඩි වුණු ගමන් හරිම සනීපයි නේ. ටිකක් කල ගියාට පස්සේ කොහමද? ඊට පස්සේ සනීපයකට හිතන්නේ නැගිටට පස්සේ නේ. පිනොතන එකම වේදනාවනේ බලන්න වෙනස් වෙන හැටි. දැන් එක ඉරියවක වාඩි වෙච්ච ගමන් මෙතන අනේ හරිය සනීපයි කියලා නේ. ඒක ටිකෙන් ටික ගියාට පස්සේ අඩු වෙනවා. ඊට පස්සේ හිතාගෙන සනීපය කොහොම හරි බණ ඉවරලා නැගිටට පස්සේ කියලා නේ. මේක දිගටම පිනොතන මේ වගේ යනවා. වේදනාව පිනවනවා තමයි. සංඥා ගැන හඳුනගෙන ඉන්නේ බලන්න. ඔබ කෙනෙක් ගැන හොඳ කෙනෙක් කියලා හඳුනගෙන හිටියා කියමු. එයාගේ වරදක් වුණොත් මොකද වෙන්නේ? අර සංඥා වෙනස් වෙනවනේ. සංඛාර චේතනා තියෙන මේ හැම දෙයක්ම පිනතුනේ වෙනස් වෙන ස්වභාවයක. ඒ හේතු ටික තියෙනකොට ක්‍රියාකාරීත්වයක තියෙනවා. ඒ හේතු වෙනස් වෙනකොටම ස්පර්ශය වෙනස් වෙනකොටම අර ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. එනිසා මේ එහෙකවත් තමන්ගේ කියලා ගන්න දෙයක් නැහැ. එනිසා මේ අවබෝධය ලැබෙන පිනතුනේ මගේ කියලා ලංකර ගැනීමක්වත් පිටස්තර කෙනෙක් වැරදි කරන කෙනෙක් කියලා අයින් කිරීමවත් දෙකම කෙරෙන්නේ නැහැ. ඒ දෙක ගැනම උපේක්ෂා සාගතව මදහත්ව මෛත්‍රී සාගතව බලන්න පුරු වෙනවා. ඒ තැනත්තා පින්නතුණි එන්නෙන්නම එයාගෙනම මෛත්‍රිය දිනු වෙනවා. මෛත්‍රිය දිනු වෙන පින්නතුණි මොකද වෙන්නේ? අඩුපාඩු තියෙන කෙනෙක් ගැන කේන්ති ගන්නවද? ඔබගේ දරුවෙක් බලන්න. ඔබට දරුවෝ 5 දෙනෙක් ඉතිරියයි කියමු. 4 දෙනෙක්ම හොඳට ඉගෙනගෙන අපි කියමු මහාචාර්යවරු කියලා. එක දරුවෙක් අපි කියමු ආබාධිතය කියලා. අංගවිකලයි කියලා. ඔබ වැඩිපුරම ආදරේ කාටද? ඔබ වැඩිපුරම අයිති යන ආබාධිත කෙනාද නේ? අර දරුවෝ හොඳට ඉගෙනගත්තු දරුවෝ ගැන බලන්නේවත් නැහැ නේ? අර ආබාධිත දරුවෝ ළඟ තමයි ඔබ මැරෙනකම් ඉන්නේ නේ? ඔබ මැරෙනකම් මේ දරුවෝ තමයි බලාගන්නේ. අනිත් දරුවෝ කිව්වොත් අම්මේ ඔය පුතා තියාගන්න බෑ ගෙදර යන්න කියලා. දරුවෝ පිනක් කරලා ඔබ ගෙදර ඉන්නවද? ඔබ දරුවත් අරගෙන එළියට බහිනව නේ? ගිහිල්ලා ගහකට හරි ඉඳගෙන අර දරුවාව බලාගන්න. එහෙම සිද්ධියක් වුණා මැද කාලේ නේ? ගම්පහ පැත්තේ අම්බලම ගේටි අම්ම කෙනෙක් පුතෙක් එක්ක අවුරුදු 20 ගානක්ද කොහෙද? අනිත් දරුවෝ ඔක්කොම යන කියලා අර ආබාධිත දරුවා තියගෙන අම්ම හිටියා. පින්න තුනන්නේ වගේ තමයි අපි දහමේ රකින්න අපි වැඩිපුර ආදරයෙන් කරුණාව තියෙන සදාකණ කාර්යද දක්ෂයන්ද? දක්ෂයන්ට නෙමෙයි පින්න තුන අඩුපාඩු තියෙන අසරණ වෙලා ඉන්න රෝගී ඉන්න ගැන අර හොඳට ඉන්න අයට වඩා අපි සලකන්නේ උදව් කරන්නේ අර අයට. ඒ අය බල බල අපි උදව් කරන්න පෙළඹෙනවා. ඒක තමයි පින්නතුනි සැබෑ මෛත්‍රිය කියලා කියන්නේ. අපි දැන් කරන උපකාර මොනවද පින්නතුනි? ඇත්තෙන් මේව ව්‍යාජීව නේද? කට්ටිය හොඳට ඉන්නකොට ලස්සන ඉන්නකොට සුබපතනෝ ඉඹ ගන්නව නේද? පොඩි ළමෙක් දැක්කොත් වඩා ගන්නව. ලස්සන ළමෙක් එහෙමනේ. මලක් වගේ ළමෙක් දැක්කාම බොහොම ආබාධිත වෙලා හරි නැත්නම් ලෙඩක් හැදෙන ළමෙක් කිනකොට බලන්නේවත් නැහක බලන් යනවා අපි නේ. නමුත් පින්නතුනි නියම කරුණා මෛත්‍රිය තියෙන අර අසරණ දරුවා කෙරේ ඊට වඩා දයාවකින් අපි බලන මේක. එනිසා අපේ ළඟ මේ ගුණාගෙන්නේ නම් වැඩි වෙන්නට ඕන. අන්න එහෙම වැඩි වෙනවා නම් ඒ කියන්නේ මොකද්ද? හරියට Taman දහමක් යනවා කියලා මේ කියන්නේ. ඒ තරක් නෙමෙයි හරියට Taman නිවී සැනසෙන මාර්ගයක Taman යනවා කියන්නේ. එනිසා අපි වෙන තුනේ හැකියතාව දුරට ටිකෙන් ටික හරි දවසට විනාඩි 2කින් පටන් ගන්න මෛත්‍රිය භාවනාව. මුලදී වාඩි වෙලා පටන් ගන්න. ඒක ටිකෙන් ටික වැඩි කරන් විනාඩි 5 විනාඩි 8 විනාඩි 10 කාලසටහනක ලියාගෙන හරි. පොලේක ලියන මං අද විනාඩි 5ක් මෛත්‍රිය භාවනා කළා. සතියක් විනාඩි 5ක් කරා. ඊළඟ සතියේ මා විනාඩි 8ක් මෛත්‍රී භාවනා කරා කියලා. ඊට පස්සේ පිනතුණු ඔබ වාහනයක යනවා නම් බස් එක යනවා නම් සීල සත්‍යෝ සුවපත් වෙත්වා කියන එක ටිකක් ඇස් දෙක පියාගෙන මෛත්‍රී වඩන්න. පිනතුණු මේව ටිකෙන් ටික වැඩි වෙන්න වැඩි මේකේ වේගය වැඩි කර ප්‍රමාණයට තමන්ට ප්‍රතිඵල තේන ස්වභාවය වැඩි වෙනවා. තමන්ට මේ ජීවිතේම මානසික සුවයෙන්ම වැඩි වෙනවා. ඒ අතර පිනතුණේ වඩාත්ම වටිනාම දේ තමයි අපි අර දෙවෙනියට සඳහන් කළ අර සමාධිමත් වෙච්ච හිතින් මෙන්න මේ අනිත්‍යතාවයේ ටිකෙන් ටික දකින්න හුරු වෙන. මේ හැම දෙයක්ම මේ අහන දකින දේවල් පෙරපසු නොවේ මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නිරුද්ධ වෙන දේවල් නේද කියලා දකින්න හුරු වෙන්න. ඒ අත්දැකීමෙන් පස්සේ ඉතුරු කරගන්න ස්වභාවය අඩු කරා. නැවත ඒක සිහි කරනකොට ඇති දෙයක් හැටියට ස්ථිර දෙයක් හැටියට සිහි කරන ගතියෙන්නම අඩු කරා. නැවත තමන් අහපු දැකපු දේවල් ඒ විදියටම තියෙනවා කියලා ගත්තොත් මොකද්ද? ඒකට කියනවා පිනතුනි බර කියලා. බුදුදහමේ බාර කියන්නේ මේකට. මේක අපි අද්දක නිකන් සැහැල්ලුවෙන් හිටියත් පිනතුනි අපි දැකපු අහපු බලපු දේවල් තියෙනවා කියලා ගත්තොත් කොහමද? අපි මහා බරක් ඔළුවේ තියාගෙන ඉන්නේ නිකන් නෙවෙයි. අන්න ඒ බර බිමින් තියන එකට කියනවා බාර නික්කේපන කියලා. අන්න ඒ බර බිමින් තියන්නේ බුදුහාමුදුරුවෝ බණ කිව්වේ. අන්න ඒ බර බිමින් තියපය තමයි කිසා ගෞතමී වගේ අය. දරුවෝ මිය ගිහිල්ලා මහා දුක්ඛන්දරාවක් ඉඳලා හිටියේ. ඒ මහා දුක්ඛන්දරාව බිම තිබ්බේ මෙන්න මේ බාරහාර නැත්තම් බාර නික්කේපන කියලා. මහා බරක් බිමින් තියලා ඒ අය නිවී සැනසුනා විතරක් නෙවෙයි අනිත්‍යගේ දුක් පීඩාවලදී ඒ ඇඩත් නිවී සැනසෙන මග මෙන්න මේකයි කියලා කිව්වා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ පින්නතුනේ අපි ඒ දෙන්නේ දාගෙන රැක ආරක්ෂා කරන්නේ නැහැ, දරුවන්ගේ වැඩ කරන්නේ නැහැ, යුතුයකම් කරන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. ඒව දැනටත් වඩා හොඳට කරනවා. දැන් අපි කරන්නේ කියන්නේ උඩ කෑම ටිකක් දෙන එක, ආහාර ටිකක් දෙන එකනේ. ඔව්, දැන් ඊටත් වඩා අවබෝධයෙන් කරන්නේ ඒ විතරක් නෙවෙයි. කෙනෙකුගේ බඩට කෑම ටිකක් දීම, ඇඟට වස්ත්‍රයක් දීම විතරක් නෙවෙයි. එයාගේ ඔළුවට බුද්ධිය දෙනවා. ධර්මයේ දෙන මෙන්න මේ දර්ශනය අනිත්‍යට කියලා දෙනවා. අනිත්‍ය දුකෙන් නිදහස් වෙන මාර්ගය මෙන්න මේකයි කියලා ඒ අරතු වචනකින් හරි පෙන්නලා දෙනවා තමන්. ඒක තමයි සබ්බදානං ධම්මදානං ජිනාති කියපු විදිහට සියලු දානයන් අතරින් උතුම්ම දානය මේකයි කියලා කිව්වේ. ධර්මාශෝක රජතුමා පින්නතුන් සෙල්ලිපිවල ලිව්වා, මගේ සතුරෝ ධර්මය අසත්වා, මගේ සතුරෝ ධර්මය හැසිරෙත්වා කියලා. ඉන්දියාවේ ජාසෝක රජතුමා සෙල්ලිපිවල ලියලා තියෙනවා, මගේ සතුරෝ ධර්මය අසත්වා, මගේ සතුරෝ ධර්මය හැසිරෙත්වා කියලා. ඇයි පිනතුනේ එහෙම කියන්නේ? බොහොම හොඳයි. එක අතකින් ඒ රජතුමා කැමති නැති අනිත්‍ය, අනිත් එක තමයි ධර්මයේ දන්නේ කෙනා පිනතුනේ අනිත්‍යයට හතුරුකමක් කරන්නේ නැහැ. කෙනෙක් එක අමනාප වෙන්න පුළුවන්, අමනාපල කතා නොකර ඉන්න පුළුවන්, එයාගේ ගෙදරට නොගිහින් ඉන්න පුළුවන්. නමුත් කාටවත් හානියක් කරන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ අනිත්‍යට ධර්මය කියලා දෙන එක තමන්ට හතුරුකමක් කරන්නේ කවදාවත්. තමන්ට අමනාප වෙන්න පුළුවන්. තමන්ට පාඩුවක් කරන්නේ නැහැ. අසත්පුරුෂකමක් කරන්නේ නැහැ. ඒ නිසා තමයි පින්නතුනේ අනිත්‍යයටත් අපි මේ ධර්මය දෙන්න ඕන. තමන්ගේ දරුවන්ට ආදරේ නම් පින්නතුනේ. තමන්ගේ දරුවන්ට මේ ධර්මය දෙන්න. තමන්ගේ අම්මා තාත්තට ආදරේ නම් අම්මා තාත්තා මේ යන කලින් ධර්මය අහන්න සලස්සලා සිනාගින අවස්ථාව සලස්ලා දෙලේ මැරුණට පස්සේ තමන්ගේ අම්මා තාත්තා දැන් ඉන්නට වඩා පොඩ්ඩක් හරි ඉහළට යන විදියට එයාට උපකාරවත් වන්න. මැරුණට පස්සේ අඬන්න ඕනේ නැහැ. එතකොට මැරුණට පස්සේ සිනා දෙන්න පුළුවන් නේද? අම්මා දැන් හිටියට වඩා හොඳ තැනකයි දැන් ඉන්නේ කියලා එදාට ඔබට හිනා වෙන්න පුළුවන්. අනිත් අය අඬන්නේ දෙද්දී ඔබ අම්මා ඉන්න තැන බල බල සතුටු වෙන්න පුළුවන් ඔබට ඔබේ ඥානීය දිනු කරගෙන. එනිසා පින්තුනේ හැම විටම වටිනා දහමක් අපට ලැබුණේ ඒ දහම තුළින් අපේ ජීවිතේට සාලෝකේ ලබා ගමු. අපේ හිත නිතරම පිරිසිදු වෙන විදියට නිතර කුසල චේතනාවක කුසල භාවනා කියෙදෙමු. තව ප්‍රශ්නාර තියෙනවද නැහැ නේ? ප්‍රශ්න කවුරු ලැබුවා නේද? ඒ ඔව්, ඇත්තෙම භාවනා කමඨහනක ඉන්නවා කියන්නේ මේ මොහොතේ අපට අකුසල් සිතුලි එන්නේ ඇත්තෙම. ඔව් ඇත්තෙම ඒ වෙලේ අපට ඇත්තෙම ප්‍රධාන දේ තමයි අපට දුගතිගාමි වෙන්න තියෙන මාර්ගය වළක්වන ඉස්සෙල්ලා. ඒක තමයි ප්‍රධාන මානසිකත්වය. ඊළඟට අපට නිවනට යන තින මාර්ගයේ ටික ටික ඉක්මන් කරන අර මාර්ගයට අවශ්‍ය කටයුතු සම්පාදනය කළා. ඒ සියයට වඩා පිනතුනි අපි අපේ සිත නිතර පිරිසිදු වෙනකොට ඒකේ වාසිය තමයි තියෙන්නේ. මරණයෙන් පස්සේ නෙවෙයි. ධර්මයේ කියන ස්වාකාත දෙයක්, අකාලික දෙයක්, ඒකේ සාන්දෘෂ්ටික බව මෙලවදීම අපට ලබන්න පුළුවන්. අනිත්‍ය අනිත්‍යයත් එක්ක රණසොරල් වෙද්දී යම් යම් දේවල් කඩා වඩා ගන්න මහන්සියෙද්දී අපි ඒ දිහා බල බල තමන් ගැන තමන් hina වෙනවා ඒ වෙලෙම. අනිත්‍යයේ අඩුපාඩු ගන්න දකිනකොට පින්නතුනි නුවණට hina වෙනවා. ඇයි hina වෙන්නේ? අනේ ඒ කරන මෝඩ වැඩේ මං කරන්නේ නෑනේ. මං කොච්චර දිනුද? මට ඒ වගේ ලෝභයක් නෑනේ. මං ඒ වගේ කට්ටියත් එක්ක අමනාප වෙන්නේ නෑනේ. මං කොච්චර දිනු කෙනෙක්ද කියලා තමන් ගැන තමන් සතුටු වෙන වෙලෙද? අනිත්‍යර දොස් කියන්නේ මම නම් ওই වගේ වැඩ කරන්නේ අහවල කරාට කියලා එකට එක කියන්නේ නැහැ. තමන්ගේ මාන්නේ වැඩි කරගන්නේ නැහැ. තමන් අහිංසක සතුටක් විඳිනවා. ලෝභ කරන ඇතුරින් මම ලෝභ කරන කෙනෙක් නෙවෙයි. ලෝකේ ද්වේෂ කරන ඇතුරින් මම ද්වේෂ කරන කෙනෙක් නෙවෙයි කියලා තමන් ගැන තමන්ට ලොකු සතුටක් ඇති වෙන්නේ. මේ සතුට පිනදෙන ලොකු කුසලයක්. ඒ නිසා මේ විදිහට එකාතකින් අපි සමතෙන් දිනුවෙමු. අනිත් අතින් විදර්ශනාවෙන් මෙන්න මේ අනිත්‍යතාවය බලන නුවණ ටිකෙන් ටික වැඩි කර ගන්නට ඕන. මේ නුවණ විදර්ශනා භාවනා කියන එක පින්නතුනේ ඇස් දෙක පියාගෙන කරන භාවනා විතරක් නෙවෙයි. මේ අහන බණ පින්නතුනේ මේ විදර්ශනාව මිශ්‍රිත බණව බහගෙන ඉන්නවා නම් ඔබ ඇස් දෙක අරගෙන ඉඳිද්දී ඔබ විදර්ශනා භාවනා කරමින් ඉන්නේ. මේ කියපු කරුණ ඔබ මෙනෙහි කර කර ඔබ බස් එකේ යන ගමන නම් ඉන්නේ. මේ කියන කරුණ ටික මෙනෙහි කර කර ඔබ ගෙදර දරුවන්ට කෑම බීම උයමින් නම් ඉන්නේ. ඔබේ වැඩේ කරන විතරක් නෙවෙයි ඔබේ ගෙදරට ගහන්න පුළුවන් විපස්සනා භාවනා මධ්‍යස්ථානය කියලා. ඈ ඔව් ගෙදර ඔබේ වෙලාවේ ඔබේ ගෙදර විපස්සනා භාවනා මධ්‍යස්ථානය. ඔබේ කුසිය විපස්සනා භාවනා කුටියක් වෙනවා ඒවලට. එනිසා අපි නැතනම් තමන් යන තැන භාවනා කුටියක් වෙනවා, භාවනා මධ්‍යස්ථානයක් වෙනවා. ඔබ යන බස් එක, ඔබ යන මහා මාවත සක්ම මළුවක් වෙනවා. දින දින අපේ දර්ශනය වෙනස් කරගන්න එක විතරයි තියෙන්නේ. තමන්ගේ සම්මා සතිය, සම්මා සමාධිය දිනු කරගැනීමෙන් මේ ගමන් මගේ ඉදිරියට අනුසහා ගන්න. සමාහිතෝ භික්ඛවේ යථා භූතං ඛජානාති කියනවා. සමාහිත වෙච්ච කෙනා මේ අවබෝධය යුක්තව නම් කරන්නේ ඒ කෙනාගේ ප්‍රඥාව දිනු වෙලා යථා භූත ඥානෙ ටිකෙන් ටික පහළ වෙනවා කියන එක. ඉතින් ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කරන්න පිණිස උත්සාහ ගන්න. ඒ සඳහා තෙරුවන් සරණින් ඔබට ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාව පටන් ගන්නකොට කලින් සම්මුතිය ඉවත් කළා. ඒක කලින් මෛත්‍රී භාවනාව විනාඩි 15ක් කරලා පටන් ගන්න කර තමක්. ඔය එක කමක් නැහැ. කොහොමයි මෛත්‍රී භාවනා කළාට කමක් නැහැ. සමහරට මෛත්‍රී භාවනා වඩා සමහර අය ආනාපානසති වඩා කරන්නත් පුළුවන්. මෛත්‍රී භාවනා වෙන පුළුවන්, බුදුගුණ භාවනාව, මරණ අනුස්සතිය, අසුභය මේවා ඒ හතරම සතර කමට චතුරාරක්ෂා කියලා කියන්නේ. තමන්ගේ හිත ආරක්ෂා කරන, හිතට අකුසල සිතුවිලි පිටින් එන ඒවා වළක්වන ආරක්ෂකයන් හතර දෙනෙක් වගේ. ඔව් සතර මහා දේවරුන් වගේ හරියට තමන්ගේ හිත ආරක්ෂා කරනවා. තමන්ගේ කය නෙවෙයි ආරක්ෂා කරන්නේ. දැන් බොහෝ දෙනෙක් හිතන්නේ මේව කරනවා නම් අමනුෂ්‍ය දෝෂ එන්නේ නැහැ, එහෙම හොර හතුරන්ගෙන් කරදරෙන්නේ නැහැ කියලා ඒවත් වෙනවා තමයි. නමුත් මේකෙන් තමයි ලැබෙන රැකවරණය තමයි මනසටයි මේ රැකවරණය ලැබෙන්නේ. මොකද ශරීරය අපි කොච්චර උත්සාහ ගත්තත් ශරීරයමට සම්පූර්ණව ආරක්ෂා කරගන්න බෑ. ශරීරය කවදා හරි අපිට අත්හරින්න වෙනවා. ඒ නිසා මේ වගේ අපිට රැකවරණය ලැබෙන අපේ මනසට. ඒ නිසා මෛත්‍රී භාවනාව හෝ බුදුගුණ භාවනාව හෝ තමන් පුරුදු භාවනාවක් මුලින් කළා ආනාපානසති ගැන පුළුවන්. හැබැයි මෛත්‍රී භාවනා කියන්නේ ආනාපානසති භාවනා කියන්නේ දෙකම සමත කමටහන්. සමත භාවනා. ඒ දෙකම පුළුවන් විදර්ශනා භාවනා පැත්තට යොමු කරගන්න. දැන් මෛත්‍රී භාවනා ගැන කියනවා නිවන ඉලක්ක කරගෙන, කියන්නේ මෛත්‍රී භාවනාව වස්සංග පරිණාමම් කියලා කියනවා. නිවනට යොමු කරගත්තු මෛත්‍රී භාවනාවක් වෙන්න ඕන කියලා. වෙනත් ආගමිකයෙක් බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්න කළා, බුදුහාඳුරනේ අපිත් මෛත්‍රී භාවනා කියන්නේ, ඔබ වහන්සේත් මෛත්‍රී භාවනා කියන්නේ කියලා. බුදුහාඳුරන් නෑ, ওই දෙක සමාන නෑ. බුදු සසුනේ කියන මෛත්‍රී භාවනාව මෛත්‍රියෙන් අවසන් වෙන්නේ නැහැ. ඒ මෛත්‍රිය නිවන ඉලක්ක කරගත්තු අනිත්‍යතාවය මෙනෙහි කිරීම සඳහා පහසුවක් වෙන සමත කමඨහනක් වෙන එක. ඒ නිසා මෛත්‍රිය නවතින්නේ නැහැ. මෛත්‍රියෙන් මෙයාට විදර්ශනා කටයුතු වෙනත් පුළුවන්. ආනාපානසතිය කළා. ආනාපානසතියේම සතර සතිපට්ඨානෙ වැඩෙන විදිහටම කළා. එයාට පංච උපාදානස්කන්ධය අවබෝධ කර ගැනීම සඳහා උගමන මඟ කියන්නත් පුළුවන්. ඒ සඳහා අපි වඩා වඩාත්ම අපි අවබෝධය දිනු කරගමු. ආනාපාන සතියට කලින් මෛත්‍රී වඩන්න පුළුවන් ඒ විදිහට. හොඳයි පින්තුනි, මේ රැස් කරගත් උතුම් තේ කමලානිසංසයෙන් අප හැම දිනාටම මෙල වශයෙන් ඉදුක් නිරෝගී සම්පන්නල සේවා අපනමින් මියගෙන ආතිහොද අප රැස් කරගත් උතුම් තේ කමලානිසංසයෙන් ඒ හැමගේ සසර ජීවිත සුවපත් කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් උතුම් කමලානිසංසයෙන් අපි නවය මියගිය ඥාතින් ඇතුළු විශේෂයෙන් සම්මා දෘෂ්ටික දෙවියන් මේ ශාසනය ඔබ වරකින සියලුම තේ කමල දෙවියනුත් මේ පින් අනුමෝදන්ව එයත්ගේ දිවයිතුරු සම්පත් වර්ධනය කරගන්නා ගමන් ඔබට ආරක්ෂාව සලසා දෙත්වා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. සිල් සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ අනන්ත කුසල බලෙන් පිනතුන් හැම දිනාගෙම මෙලොව ජීවිත නිදුක් නිරෝගී සම්පත් වේවා. මේ අත්ංගයේ දූ දරුවන් හැම දිනාටමත් ඥාති මිත්‍රාදීන් හැම දිනාටමත් මේ පින් කමලානි සංස්යෙන් පිනතුන් සිදු කරන සියලු දැහැමේ කටයුතු හොඳින් සිදු කරගෙන යන්නට මේ පින් කමත් ආශිර්වාදයක් වේවා. මෙලොව ජීවිත සුවපත්ව සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිම්භයං සෝකම් පන්තාච නිස්සෝකා අන්තු සම්දේති පානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොරින් පෙළෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.